නමාමි බුද්ධං ගුණසාගරං තං සන්තා සදා හොන්තු සුඛියමේරා ආයෝති ගුංචෝ සකලෝ දුගන්ධෝ ගච්ඡන්ති සම්මේ මරණං නහංච නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සතිපට්ඨානං වෝ වික්ඛවේ දේසිස්සාමි සතිපට්ඨාන භාවනං ච සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදං චාති ගෞරවනීය මහ සංඝරත්නාතරයි සදේවත් වාත්මලන්ත පිළිතුරුනි ඒකලයි බාලකාරාම විහාරස්ථානයේ සිදු කරන මේ විශේෂ භාවනා වැඩසටහනටයි පිළිතුරු සහභාගී වෙන්නේ. ඉතින් බොහෝ දුර බැහැර ඉඳලා පිළිතුරු නැවිලා සාමස්සඥහලේ මේ වැඩසටහන සහභාගී වෙන්නේ. ඉතින් වැඩසටහන තවල කිහිප වෙලාවක් පවතිනවා. ඉතින් කලින් යනවා පිළිතුරු ගන්න කමන්නේ. එහෙත් ඔබට පසුව ඉතුරු ටිකක් අහන්න පුළුවන්. මේ හැම එකක් අපි පරිගණක කරලා තියෙනවා. ඔබ අසුරය හොයාගෙන අහන උත්සාහ කරන්න ඔබට ඒක ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් ගේවල් දරවල ගැන කතා වැඩි කරලා විශේෂයෙන් කියන එක කියන්න කමක් නැහැ. අනිත් පැත්තට බාධා කරන විදිහට ඔබ පිට වෙලා යන්න. අද අප මේ අවස්ථාවේදී පැහැදිලි කරන බලාපොරොත්තු වන්නේ බුදුදහම අදහම් වන සතිපට්ඨාන කියන මාතෘකාවෙහි තවත් පැති කඩන් ගැන. අද ලෝකයේ පුරාම සංකේත මාතෘක අතරින් සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් කියන එක ප්‍රධාන තේමාවක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සංවේදීක බුද්ධිය කියන මාතෘකාව ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක අද ලෝකයේ දෙහිම ප්‍රචලිත මාතෘකාවක් වෙලා තියෙනවා. මේක දශක කිහිපයක කලින් ලෝකයේ කෙනෙක්ගේ බුද්ධි සම්පන්නතාවයෙන් මැන්නේ IQ කියන නිර්ණායක අංගයක්. ඉන්ටෙලිජන්ට් ක්වෝෂන්ට් කියන්නේ. නමුත් අද ඊටත් ගැඹුරට ගිහිල්ලා කෙනෙක්ගේ ගණිත බුද්ධිය ආදී බුද්ධි ප්‍රමාණක් නෙමෙයි ඊට වඩා කෙනෙක්ගේ දක්ෂතාවය, බුද්ධිය, පෞරුෂය බලන නිර්ණායක අද මානව විද්‍යාව තුළින් ඉස්මතු කරලා තියෙනවා. විශේෂයෙන් ඩැනියෙල් ගෝල්මන් වැනි විද්වතුන් මේ කරුණ ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ විශේෂයෙන්ම කාරණා පහක් ගැන අවධානය යොමු කරලා තියෙනවා. එනිකේ සාර්ථකත්වයේ බලන උදේ යට ගණන් හදන්න පුරවන්නේ යාට තර්කණු කරන හිතන්න පුරවන්න කෙනෙක් විතරක් නෙමෙයි. යාට ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන් කෙනෙක් කාර්ය විතරක් නෙමෙයි අද බලන්නේ. එහෙම උත්තර දුන්නට විතරක් එහෙම ගණන් හදුවා කියලා විතරක් පුද්ගලික සාර්ථක වෙන්නේ නැහැ. පුද්ගලික සතුටේ ඉන්නේ නැහැ. පුද්ගලික පෞෂණ ජීවෙන්නේ නැහැ කියන එක අද ලෝකයක් පිළිගන්න තියෙනවා. අන්න ඒකෙන් දෙ ප්‍රධාන නිර්ණායක පහක් දක්වලා තියෙනවා. ඒ තමයි self-awareness, self-regulation, inner motivation, empathy, and social skills here. Self-awareness කියන්නේ ආත්ම අවධානය. නැත්නම් තමන්ගේ අභ්‍යන්තරයේද තමන්ගේ සිත ගැන තමන්ගේ කයන අවධානය කියන එක. Self-regulation, ස්වයං විනය. යම් කෙනෙක්ගේ කායික වාස්තික සම්මරය. ඊළඟට ඉන මොටිවේෂන් අභ්‍යන්තර අභිප්‍රේරණය. කෙනෙක් තමන් කරන වැඩගෙන ලොකු උනන්දුවක් උද්‍යෝගයක් තියෙනට ඕන. ඒක ඇතුලෙන් නැති වෙන්න ඕන. බාහිර කෙනෙක්ගේ බලපෑම මත නෙවෙයි. තමන් කරන දේ ගැන තමන්ට සතුටක් උද්‍යෝගයක් අභිප්‍රේරණයක් තියෙනට ඕන. ඊළඟ කාරණේ තමයි එම්පති කියන එක. සහන කම්පණිය කියන එක. අපි කෙනෙක් ඇසුරු කරනකොට සාකම්පණී කියන එක තියෙනවා. මනුෂ්‍ය විතරක් නෙවෙයි සතන් සිල්පාව ගැන නම් අපර සාකම්පණයක් තියෙනවා. ඒ සතුත් බලන්න කොච්චර අසරණද කියලා. ඒ සතේ කපේ ළඟට එන්නේ කොච්චර විශ්වාසයකින්ද බලන්න. එතකොට අපි මේ විශ්වාසය තවුස් කරන්න ඕනේ නේද? අපි එන සතන්ට අඬ නැවෙන්නේ ගලින් පොල්ලින් ගහලා යනවා නම් කොච්චර බලන්න අකාරුණිකද කියලා. කුරුල්ලෙක් බලන්න ඔබේ කාමරේ ළඟ ගහක් තියෙනවා නම් ඒ කුරුල්ල කුඩු වහන්නේ කොහෙද? ඔබේ ජනේලෙට ළඟින්මයි කුඩු වහන්නේ. ඒ ගහේ ඉහළට තියෙනවා උස්හදු තියෙනවා. ඒ උස්හදු තිබෙද්දී ඔබේ කාමරේ ළඟම කුඩු වහක හදන්නේ ඇයි? ඔව් කුරුල්ල දන්නවා කුරුල්ල ගහේ උඩ හැදුවදී මොකද වෙන්නේ? අපටෙක් ඇවිල්ලා කුරුල්ල කඩන්න යනවා. ඔව් දන්නවා මිනිස්සුගේ ළඟදී ඒ ආසන්නේ කුරුල්ලක් හැදුවාම උඩ ආසන්නතියේ කියලා. අපි ඒකට හානියක් කරන්නේ කියලා දන්නවා. අපේ දරුවෝ හැමදේ කුරුල්ලට හානි කරන බුද්ධියන. ධර්ම ටික කියලා දෙන්නේ. ඒ අපි ගැන ලොකු විශ්වාසිනේ කුරුල්ල වුණත් ඒ කුරුල්ල හදන්නේ. ඒ සදාසිය පාටින් නබගෙන. එතකොට මිනිස්යා නැසින්ගත අපි ඕනොන්ට ඔරුගේ හිකීම අපි දිනු ගන්නට ඕන. දැන් අම්ම කෙනෙක් දරුවෙක් ළඟ ඉන්නකොට දරුවා හදනකොට අම්ම ගන්නවා. දරුවා හදන්නේ බඩගිනි වෙලාද? නිදිමත වෙලාද? දරුවට ශරීර කුට්ටියක් කරන්න වෙලාද? ළඟට අසනීපයක්ද? මේ ගැන අම්ම හොඳට දන්නවා. අන්නේ වගේ තමයි අපි කෙනෙක් ඇසුරු කරනකොට මිනිස්යාට අවශ්‍යතාව තියෙනවා. අන්නේ ගැන සහකම්පනයක් අපි දිනනකොට මෙන්න මේක නැතුව අපි අධ්‍යයනය ලැබුවොත් විතරක් අවසාරයක් නැහැ. මේක තමයි බුදුදහමේ කියන සම්මා සංකප්පය කියන සංකල්පය. අව්‍යාපාදේ, අවිහිංසා, නිකම්කින් සංකල්පය ඇති වෙන්නේ මෙන්න මේ සහකම්පනය කියන කාරණේ. අර self awareness කියන එක ඇති වෙන්නේ mindfulness කියන බුදුදහමේ. self regulation කියන්නේ බුදුදහමේ කියන සීලය, විනය, සංවරය, ඉන්ද්‍රිය සංවරය. empathy, මෛත්‍රී පාදක කරගත්තු සහකම්පනය. ලක් සෝෂලිස් කියල සමාජ කුසලතාවය අප ජීවත් වෙන කාලයේදී ඔවුන් හඳුනාගෙන ඔවුන් සමග ගනුදෙනු කරන ඔවුන් සතුටුසෝන වෙන්නට ඔවුන් ගවේෂණ උදව් කරන තරම් අපේ සමාජ කුසලතාවයක් තියෙනට ඕන භාෂා කුසලතාවයක් තියෙනට ඕන. ඒ දෙ ප්‍රධානම දෙයක් තමයි ඇක්ටිව් ලිස්නින් කියන එක සුවද කියන එක. කෙනෙක් දෙයක් කියනකොට අපි සාවධානව අහුම්කම් දෙන බව මේක බුදුන් කියන සුවචර කියන. මේක කීකරුකම නෙවෙයි කියනතුනි. කීකරුකමයි සුවචරම කියන්නේ දෙක. ඒ දෙක වෙනස්. සුවචි කියව ගමන් අපි හිතන්නේ කීකරු වෙලා ඉන්නේ කියලා කියන්නේ. ඒක නෙවෙයි. සුවචි කියන්නේ ඇක්චුවලිස් නී. දැන් සම්මාසයේ සම්පූර්ණ ශුද්ධ විඤ්ඤාණ කිස්කෝකන්. අපි ගුඩ් ඇටෙන්ෂන්. අපිට ලැබෙන අනස්තක දිනා මොකද කියන්නේ කියලා අපි සාවධානව හැමදේ. එයා කියන්නේ අපි පිළිපදින එක නෙමෙයි. එයාට කීකරු වෙන එක නෙමෙයි කියන්නේ. කෙනෙක් දැන් කියන ප්‍රමුඛන් දෙන බව අපේ දරුවන්ට අප ඇති කළ යුතු ප්‍රධානම කුසලතාවයක් තමයි මෙන්න මේ සුවච බව සාවධානව ඇසුම්කන් දීමේ කියන කාරණේ. මේක අධ්‍යාපනයේ මූලිකම දැන. මෙතන නැත්නම් අපේ අධ්‍යාපනයේ ඉදිරිය යන්න බෑ. ආධ්‍යාත්මික ඉදිරිය යන්න බෑ. අධ්‍යාපනයේ සහ ආධ්‍යාත්මික දියුණුවේ යතුර තමයි මේ සුවචි කියන කාරණා. ඇක්චුවලිස් දී. ගුඩ් ඇටෙන්ෂන්. මේක වැදගත්. එතකොට මෙන්න මේ කාරණා පහ. වර්තමානයේ කෙනෙක්ගේ පෞරුෂයේ සාර්ථකත්වයේ මැන බලන මිනුම් දඬු හැටියට අද ලෝකයේ පිළිගන්නවා. self awareness කියන මයින්ඩ්ෆුල්නස් එක සතිමත් බව self regulation ආත්ම සංවරය විනයවත් බව සීලය ඉන මොටිවේෂන් අභ්‍යන්තර අභිප්‍රේරණය උනන්දුව empathy සහකම්පනය and social skills සමාජ කුසලතාවය නැත්නම් communication skills සංවිධානය කුසලතාව මෙන්න මේ පහ මෙන්න මේ පහ තුලිනොත් කියන ප්‍රධානම කාරණයක් තමයි අරිණන්ද තියෙන්නේ සෙලපරයන්ස් කියන එක. බුදුදහමේ කියන සතිමත් බව කියන එක මයින්ඩ්ෆුල්නස් කියන එක. මේක සම්පූර්ණ බුදුදහම කියවතින් නිවැරදි. මහා සතිපට්ඨාන සූත්‍රය දැක්වෙන එකයි ඒකායනෝ අයං දිට්ඨේ මග්ගෝ සත්තාන විසුද්ධිනා සෝක පරිදවන සමතිකමාය දුක්ඛ දමනසන අත්ථංගමාය ඥාන සතිකමාය නිබ්බාන සතිකියාය යදදන් චත්තාරෝ සතිපට්ඨාන සත්තාන විසුද්ධිනා සත්‍යයන්ගේ පිරිසුදු භාවය සඳහා සෝක පරිදවන සමතිකමාය සෝක පරිදවයන් ඉක්මවීම සඳහා දුක්ඛ දමනසන අත්ථංගමාය දුක් දමනසන තිකිනු සඳහා ඥාන සතිකමාය ආර්ය ඥාය පසකරගෙන සඳහා නිබ්බාන සතිකිරියාය නිවන සාක්ෂාත් කරගෙන සඳහා මේක තමයි එකම මාර්ගය මොකද යද දංචා තාරසල් පිටාන කාය වේදනා චිත්ත ධම්ම කියන මෙන්න මේ හතර තුන සිත පිටවගේ දිනු පිනතුනේ අප හරියට විශේෂයෙන් සතුටුම බව ඉලගෙන පුරාණ සති නිමිත්තක් භාවිත කරමින් අප මේ ධර්ම දේශන අහන්නට ඕන. දවඩ සීමාන්ත වන ඒ සිහියෙන් අහන වෙලාව ඇත්තටම සාමාන්‍ය සමත භාවනා කරනට වඩා ඉහළට ගිහිල්ලා ඔබ සම්පූර්ණයෙන්ම විදර්ශනා භාවනා කරන විමුක්ත ආයතනයක් වෙනවා. ඔබ සැබෑ දහමක් නම් අහන්නේ ඒ අහන මොහොතේ ඔබේ සිහිය නුවණ උපරිම ලෙස පිහිටවල තියෙනවා නම් ඔබ සම්පූර්ණයෙන්ම විමුක්තිය ලබන මාර්ගයට පිවිසලායි. එනිසා තමයි අතීත විද්වතුන් සඳහන් කළේ භාවනාවෙන් තොර වූ ධර්ම ශ්‍රවණයක් නොමැත කියලා. භාවනාවෙන් තොර වූ ධර්ම ශ්‍රවණයක් නොමැත. ධර්ම ශ්‍රවණය කිරීම විමුක්තියෙන් වෙනට ඕන. සාමගෙනිතරක් නෙවෙයි. ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටත් ඒ ධර්ම දේශනාව විමුක්තියෙන් වෙනට ඕන. ධර්ම දේශකයන් වහන්සේ ඉහළින්ම ධර්මයේ ප්‍රැක්ටිස් කරන මොහොත තමයි බණ බණ කියන වෙලාව. ඇයිඒ කාරණාවල සම්පූර්ණයෙන් පිළිගලා ඒක කරන්නට ඕන. මෙන්න මේ සතිපට්ඨානය ගැන සඳහන් කරද්දී බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ වර්තමානයේ තුල හිත තියාගෙන ඉන්න එක තමයි සම්පූර්ණ සතිපට්ඨානය කියලා. ප්‍රසන්න මොමන්ට් එකේ ඉන්න එක තමයි සම්පූර්ණ සතිපට්ඨානය කියලා අපි බොහෝ දෙනෙක් දන්නේ. ඒකත් යන්සි මාන්ටන්ට වෙනවා. තම බුදුදහම ඊටත් වඩා ගැඹුරට යනවා. අන්න ඒ ගැඹුර ගැන බලන්න පුළුවන් දේශනයක් තමයි සංකනිකායේ සතිපට්ඨාන සම්මුතියේ එන විභංග සූත්‍රය. විභංග සූත්‍රය දැක්වෙනවා සතිපට්ඨානං වූ භික්ඛවේ දේශිස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදන්ති කියලා. බාහතුමාස්ති දේශනා කරනවා මහණෙනි මානුබලාට සතිපට්ඨාන දේශනා කරනවා සතිපට්ඨාන භාවනා දේශනා කරනවා සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවන් දේශනා කරනවා කියලා. ආරක්‍රක් තියෙනවා. සතිපට්ඨානය සතිපට්ඨාන භාවනාව සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව මෙන්න මේ තුනම වැදගත් වෙනතුනි. ඔබ බුදුදහමේ යමක් කරනකොට නිතරම තේරුම් ගත යුතු කාරණයක් තමයි යථා බුද්දේන දේශිතාගෙන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියම තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. මෙතෙන්ට ආවෙ නැත්නම් වෙන වෙන ගුරුතුමෝ සරණ යෝතින මරණය. අපේ ලොකු ස්වාමීන් වහන්සේලා කියන්නේ මෙහෙමයි. අපි යන ආරණ්‍ය නම් මෙහෙමයි කියන්නේ කියන එක එහෙම කිව්වොත් වැරදිනවා. ලොකු ස්වාමීන් වහන්සේ කියන දේ හොට කමන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ කියන දේ ත්‍රිපිටකයේ දේට අදාළ වෙනවා. ත්‍රිපිටකයේ දේට නොගැලපෙනවා නම් ලොකු ස්වාමීන් වහන්සේගේ මතයයි කරනවද ත්‍රිපිටකයයි කරනවද? ඔව් අපිට ඉන්නේ තීරණයක් ගන්න. අන්න එතෙන්දී තමයි අපි මේ බුද්ධිමත් වෙන්න ඕන කියන දේ. සතිපට්ඨාන ගැන කතා කරද්දී සම්නියමයි. සතිපට්ඨාන කියන එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනා කියන එකක් තියෙනවා. සතිපට්ඨාන භාවනාගාමී පටිපදා කියන එකක් තියෙනවා. සම්මුතිකාණී සතිපට්ඨාන ගැන දේශනා එකතු කරපු ප්‍රධාන එකතුවට ප්‍රධාන පරික්ෂේණයේ ශබ්දයකට අපි කියනවා සතිපට්ඨාන සම්මුති කියලා. ඊට පස්සේ විභංග ප්‍රකරණය ගියාට පස්සේ සතිපට්ඨාන විභංගය කියල තියෙනවා. පරිසම්පදා මාර්ගයේ සතිපට්ඨාන හතා කියලා තියෙනවා. මේ වගේ එකම මාතෘකා ත්‍රිපිටකයෙන් ගානක් ටිකෙන් ටික ගැඹුරට ගිහිල්ලා විස්තර කරනවා. එතකොට අපි එකක් ගැන සම්පූර්ණ ආදානය යොමු කරනවා මේ රෙෆරන්ස් ටිකත් එක්ක. පරිසම්පදයෙන් කිව්වා, චතුරාර්ය සත්‍යයෙන් කිව්වා, ධාතු ගැන කිව්වා, ස්කන්ධ පංච ගැන කිව්වා, ධාතු 18 ගැන කිව්වා. මේ දේවල් කෙටියෙන් පටන් අරගෙන ටිකෙන් ටික ත්‍රිපිටකයේ ධම්මසංගණයේ විභාගය හරහා ගිහිල්ලා යමකේ ඔස්සේ පဋාණයට යම්ම ඉතාම සියුම් විදිහට ගැඹුරෙන් විස්තර කරනවා. එනකොට ඉඳන පුළුවන් මේ ඔක්කොම ඉගෙන ගන්නවද කියලා. ඔක්කොම ඉගෙන ගන්න ඕනේ නැහැ. Tamanta deyak kiyana kotama vimida okkom dege therena nam me okkoma kiyanna onne. Baahya dharmike ida deshana karapu ditthiye dikkamak nan sote sotamak nan kiyana ge therena nam me monawakka kiyanna onne. Ditthiye dikkamak nan sote sotamak nan kiyana deshana aapuwama rahath wenawa nam me monawakka kiyanna onne. පොකුසාචර දේශනා කරපු ධාතු විභංගය ගැන විස්තර කරද්දී අනාගාම වෙනවා නම් මේ මොනවද කියවන්නේ? අර එක සූත්‍රයක් බලන්න. හැබැයි එහෙම නොවෙනවා නම් ඔන්න ටිකක් සැලකිලිමත් වෙන්න වෙනවා. තව දේශනා පරිශීලනය කරන්න වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරේ කොහොමද? බුදුරජාණන් වහන්සේට පුද්ගලයෙක් මොනෙහිච්ච ගමම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට තිබුණා වූ ආසියාන සංඥානේ ඉන්ද්‍රිය පරිපරියති ඥානේ ආවිච කළා. එයාගේ මනස විනිවිද බලනවා, මනස කියවනවා. එයා සත්‍ය කොච්චර පංචේන්ද්‍රිය දියුණු කළද කියලා බලලා ඔහුට අදාළ විදියට අදාළ තැනටම බලනවා. ඒ හැකියාව හැරු තාම් දුරන්වත් තිබෙන බුදුරජාණන් වහන්සේට පමණ දෙවිමෙච්ච ප්‍රඥාවෙන් ඉහිට ගිහිපෝ ධර්මසේනාධිපති සැරුත් මහින්දර මහසේනවත් මෙච්චා තිබෙන. අන්නේ හැකියාව බුදුරජාණන් වහන්සේට පමණ ඇති වුණේ අන්නේ උන්වහන්සේට පමණ ආවිනි වෙච්ච ෂඩසාධාරණ ඥානවලයි කියන ඉන්ද්‍රිය පරෝපාරයේ ඥානේ ආත්‍යන්තයෙන් ඥානය ආදී මේ ඥානයන් උපයෝගී කරගෙන තමයි ඒ අදාළ පුද්ගලයාට අදාළ දේශනාව කළේ සහ ඒ දේශනාවෙන් මේ ශ්‍රාවකයන් මඟපල් ලැබුවේ. එතකොට අප වගේ අය දේශනා කරනකොට සහ ශ්‍රවණය කරනකොට අපට තවත් සාංගාන බලන්න වෙනවා. අන්න එතෙන්දී මහා සතිපට්ඨාන සූත්‍රයේදී සතිපට්ඨාන කියන වචනේ දර ඔක්කොම දාලා තියෙනවා. නමුත් ඒක සතිපට්ඨාන සම්පේ යනකොට ඒක තව තවත් කොටස්වලට බෙදලා තියෙනවා. දැන් අපි කියමු කෙනෙක් මගෙන් පාන කොළඹ යන්නේ කොහොමද කියලා. මම කියනවා කෙලින්ම අංක පහේ මාස්ටර් ගන්න. අරගෙන අරකට ගම කොළඹට යන්න තියෙයි කියලා මම කියනවා. තව කෙනෙක් කියනවා යන් මගෙන් අහන කොළඹට යන්නේ කොහොමද කියලා. මම කියනවා මඩ මහන්දියට යන්න ගිහින් මේ පැත්තේම හොල්ඩ් එකේ ඉන්න. එතකොට තමයි කොළඹ බස් එන්නේ කියලා මම කියනවා. අංක පහ බස් එන්නේ නැහැ. තව කෙනෙක් අහනවා. කොළඹට යන්න කොහොමද කියලා අහනවා. මම කියන්නේ මෙතනින් පාරට යන්න. වම් පැත්තට යන්න. ආයි වමට හැරෙන්න. ආයි යනකොට ඔලොස්සනක් මඩ මහන්දි හම් වෙනවා. ආයි ඊට පස්සේ මම පැත්තට මීටර් 50ක් විතර යන ඊටම වල හෝල්ට් එක තියෙනවා. එතන ඉන්නකොට මේ බස් එකේ මේක නගින කෙනෙක් කියනවා. බලන්න. එක එක එකනට එක එක විදිහට කිව්වා. ඇයි කෙලින්ම කොළඹ පැත්තට යන බස් ගන්න කොයි පාරෙද කියලා කියන්න දැන්නමත් ගන්නවා. දන්න කෙනාට අර පොඩි ටික කියන්න ඕනේ නැහැ. හැබැයි දන්නේ නැති කෙනා මේ ටිකත් අතෙන් ගන්නම් කියනවා. අනිවාර්යයෙන්ම. ඒ වගේ තමයි ධර්මය. සතිපට්ඨාන සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන ඒ ඕඩියන්ස් එකට එදා බාලතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මරටි කොක්කම එක තියෙනවා සතිපට්ඨාන කියනකොට. නමුත් සමහරවිට දේශනා කරන්නේ නැහැ සතිපට්ඨාන. මොකද්ද? සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? සතිපට්ඨාන භාවනා ගන්න පරිමදේ මොකද කියන්නට? සතිපට්ඨාන සම්මුතේන බොහෝ සූත්‍රවලදී මුලින්ම දක්වනවා ආදිමේව කුසලිසු ධම්මේසු පරිසුද්ධී කියලා. ආරම්භයේදීම කුසලයන් කී පිරිසුදුකම ඇති කරගන්න කියලා. අන්නේ සීලක සුවිසුද්ධම් දිට්ඨි චුලුකාගෙන කරන්නේ. සීලය පිරිසුදු වෙනකොට දැක්ම ඍජු වෙනවා කියලා. සීලය දැක්මත් එක්ක යනවා මේක පාඩම්. ඒකම තමයි කර්මිත සූත්‍රය දේශනා කළේ දිට්ඨි සම්පදන්න සීලව දසනෙන සම්පන්නෝගය. ඒකම තමයි තවත්ංග දේශනා කරන්නේ ජාන්තෝන් විස්සය පස්සතෝ ආසාරං කයමදාමේ නොවදානතෝ නොපස්සතෝ කිය. නොම දන්න කෙනාට දකින කෙනාට ආශ්‍රයන්ගේ ශ්‍රේවීම දේශනා කරනවා කියන බාහතුනාන්ති දේශනා කරනවා. ඒකම තමයි දේශනා කළේ සම්මාදිටි පුරේ යවන් කියලා. සම්මාදිටි පෙරමුණ යන්න ඕන කියලා. දැක්ම මුලින් යන්නට ඕන. තමන්ගේ දහමක වඩන කලින් දහමගේ ගමන් මඟ පිළිබඳව පැහැදිලි දැක්මක් නිර්වල අවබෝධයක් කල්‍යාණ මිත්‍රාස්තේ කුලින් ධර්ම ශ්‍රවණය කුලින් ලබා ගන්නට ඕන. අන්න තමයි මේ සතිපට්ඨාන මොකද්ද? සතිපට්ඨාන වහන මොකද්ද? සතිපට්ඨාන භාවනා ගන්න කටපාඩම් කරගෙන මෙන්න මේ තුනේ වෙනස දැනගන්න ඕන. සතිපට්ඨාන කියන්නේ කියන්නේ වර්තමානයේ තුර සම්මුති සත්‍ය තුල ඉඳගෙන කාය වේදනා චිත්ත ධම්ම පිළිබඳව අවධානයෙන් සිටීම. ඒක සම්මුති සත්‍යය. ඒක සමතේ. ඒකෙන් කරන්නේ නිවර්ණයටපත් වීම. සතිපට්ඨාන භාවනා කියන්නේ පරමාර්ථ සත්‍යෙ හිත තියලා ලෝකෝත්තර සාමාන්‍යිත යුක්තව ස්කන්ධ පංචකයේ සම්බෙවැට සම්බෙ ධම්මක් පස්සේ විහෙති වය ධම්මක් පස්සේ විහෙති විදියට සමුදේවැ බලන එක. ඒක දර්ශනාව. ඒක සතිපට්ඨාන භාවනා. සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදා කියන්නේ මොකද්ද? මෙන්න මේ දෙකම කොහොම කරන්න තියෙනවද දැක්ම මැත් එක සිටියම මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතන අප වැඩෙන සතිය සම්මා සතියක් වෙන්න ඕන. ඒ සතිය නිකන් සතියක් නෙවෙයි. ඒ සම්මා සතිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් වෙන්න ඕන. ආර්ය අනාසව ලෝකුත්තර මග්ගංග මග්ගංග කියන්නේ මේ මාර්ගයට අංගයක් වෙන්න ඕන. අන්නේ සම්මා සතිය අන්තිමට කියනවා නම් ඒ දෙකම තව යන කාරණා දෙකක් තියෙනවා. මොනවද ඒ? ඒ තමයි සම්මා වායාමය කියන ධර්ම සම්මා දිට්ඨිය කියන ධර්ම. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කුමන කරුණ වැළවත් ඒත් එක්ක සම්මා දිට්ඨිය තියෙනවද? සම්මා වායාමය තියෙනවද? සම්මා සතිය වඩනකොට reference එක තමයි මජ්ක්‍ධිම නිකායේ මහාචාර්යතර සූත්‍රය. ඒ මහාචාර්යතර සූත්‍රයෙන් දැනගන්න දැක්වෙනවා මේ මාර්ගංග වඩද්දී විශේෂයෙන් සම්මා දිට්ඨි සම්මා වායාම කියන කාරණා එකයි අනුකෝල. එතකොට අනිතෙන්දී දුකෙන් හට ගැනීම හා නිරෝධය ගැන පැහැදිලි දැක්මක් තියෙනවා. අවිද්‍යා සාගතව යමක් බැලුවොත් අවිද්‍යාවෙන් නම් ඉන්නේ ඊට අදාළ වූ සංස්කාර විඥාන නාම රූප සලයතන අධි හටගෙන පරිසම්පාදකත්වයේ ගමන් කරනවා. අප මේ විලාවේ රූපයක් දකිනකොට දකිනකොටම අපි හිතන්නේ බාහිර මේ මොහොතේ පේන රූපය කියලා. අල්ප මාත්‍රේ හරි සිත වෙලක් තිබුණොත් මොකද වෙන්නේ? ඒ බාහිර රූපේ අනුරූප වූ පුඤ්ඤාදි සංඛාර හෝ අපුඤ්ඤාදි සංඛාර හෝ ආඤ්ඤාදි සංඛාර කරනවා. සංඛාර පත්‍ය විඥානං නාම රූප සලායතන පස්ස වේදනා කිති වෙලා භව පත්‍ය ආජාති ජාති පත්‍ය ආජාන මරණ ශෝක පරිදේව කියන මෙන්න මේ දුක් සමුදය තමන් ජීවිතේට නිරායාසයෙන් වෙනවා. එතකොට මෙන්න මේ ගැන දැනුමක් තිබුණොතින් ඒක නා සම්පූර්ණම අනිත් පැත්තට අවබෝධයක් ලබනවා. සුතුමේ ප්‍රඥාව ඔස්සේ කල්‍යාණ මිත්‍රයන් ඇසුරින් මේ මොකද්ද? ඇහැට රූපයක් දකින මොහොත විපාක මට්ටම ඇස රූපයේ චක්කු විඥානීය චක්කු සංපස්සේ රූප සංඥාව රූප සංකේතනාව විපාක මනෝ ධාතු විපාක මනෝ විඥාන ධාතු කියලා මෙන්න මේ අවස්ථා ගානක් වේගයෙන් විපාක මට්ටමේ ක්‍රියාත්මක වෙනවා. අන්නේ විපාක මට්ටමේ ක්‍රියාත්මක වන දේ තුල අපට යම් කිසි රූප සංදාදිය ගැන පරිපූර්ණ අවබෝධයක් ලබන්න බෑ. ඒකේ ඉතාම ප්‍රාථමික සංඥාවක් සහ චේතනාවක් පමණයි හටගන්නේ. ඒක විපාක මට්ටමයි. ඒක කුසලයක් අකුසලයක් නෙවෙයි. ඒක දුකක් සැපක් නෙවෙයි. ඒක ඉතාම ප්‍රාථමික මට්ටමේ තියෙන අවබෝධයක් විතරයි. සහ ඒ විපාක මට්ටම තුල අපට පිළිතල දිගුවේලාවක් ඉන්න බෑ. ඒක එතනම හටගෙන ඉතුරු නැතුවම නිරෝධයටපත් වෙනවා. සහ ඒක නිතරම තේරුම් ගන්නේ ඒක නිරුද්ධ වෙච්ච මොහොතක ඒ පිළිබඳව සංඥා වේදනා දෙක ධර්මාලම්බණය බවටපත් වෙලා මනායතනෙන් සීකරින් වශයෙන් මනෝ විඥාන මට්ටමින් තමයි අප යමක් තේරුම් ගන්න. එනිසා අපි කුමන හෝ දෙයක් තේරුම් ගන්නවා කියලා කියන්නේ අර චරියානාරත් ඥානයේන පරිසම්බදාමගේ ඥාන පිළිබඳව විග්‍රහයෙන් ඥාන කතාවලදී එක ඥානයක් සඳහන් වෙනවා චරියානාරත් ඥානය කියලා. එතන විස්තර වෙනවා විඥාන චරියා අඥාන චරියා ඥාන චරියා කියලා ඥානය කොටස් තුනකට බෙදලා තියෙනවා. විඥාන චර්යා කියලා කියන්නේ අර විපාක මට්ටමේ අවස්ථාව. ඒක නිරාග නිදෝෂ නිමෝහ ආදී වශයෙන් කෙලෙස් නැති අවස්ථාව විතර දක්වනවා. ඒක පුතජන කෙනාටත් එකයි, සේක කෙනාටත් එකයි, අසේක කෙනාටත් එකයි. ඒක විපාක මට්ටමේ එතනම හටගෙන නිරුත් වෙලා යනවා. අපේ කර්ම විපාක ගන්න නිර්මාණය කරපු එසාදී ආයතන වල සාපේක්ෂව තමයි මේ වෙලාවේ අපි ලෝකයේ සංජානනය කරන්නේ. එතකොට ඒ ලෝකයේ කෙසේ වෙතත් අපේ සැබෑම තේරුම් ගන්න මොහොත කියලා කියන්නේ අපි ඒක තේරුම් ගන්න මොහොත කියලා කියන්නේ අර විඥානචරයාව අටගෙන නිරුද්ධ වෙච්ච තැනක එක්කෝ අපි අඥානචරයාවෙන් තේරුම් ගන්නේ එක්කෝ ඥානචරයාවෙන් තේරුම් ගන්නේ. අඥානචරයාවෙන් කියන්නේ අවිද්‍යාව තුළ සම්පූර්ණයෙන් බැසගෙන ස්පර්ශ සමුදයන්ට ඉඳගෙන සලායතන සමුදයන්ට ඉඳගෙන ඒ නිරුද්ධ තිස්සන ටික ආම ඒ විදියට නැහැ කියලා අරගෙන අවිඥාන සාගත ලෝකයේ දකින්න වෙලාව තමයි අඥාන චර්යා කියලා කියන්නේ. නැත්තම් අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන මෙන්න මේ පරිසම්පාද චක්‍රයේ අනුලෝම ක්‍රමය තමයි මේ කියන්නේ. එනත් ඉතින් කියනවා නම් දුක්ඛ සමුදය සත්‍ය කියන අවස්ථාව. දෙක වෙන අනන්තරය කියලා. තව එකක් තියෙනවා ඥානතරය කියලා. එම්පද ඒ තමයි අරක දැකපු මොහොතේම මේ දැනුම ඇතුව සතිපට්ඨාන තුලින්දගෙන මෙන්න මේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්ඛුය අනිත්‍යයි කියලා මේ විදර්ශනා වඩන මොහොතට කියනවා ඥානචර්යය කියලා. අන්නේ ඥානචර්ය අවස්ථාවේදී අර පරිසම්බාද චක්‍රේ නම් දෙකෙන් ටික ඉවත් වෙමින් ඉන්නේ. අවිද්‍යාවක් වේවාසය සිලනාද නිරෝධහා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියලා ගිහිල්ලා භව නිරෝධා ජාති නිරෝධෝ, ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ආයාස නිරෝධයි. ඔන්නෝ විදර්ශනා වඩන මොහොත කෝ විදර්ශනාව සම්පූර්ණ කරලා රහත් භාවයට පත්වෙච්ච උතුමාගේ ලක්ෂණ තමයි මෙන්න මේ ඥානචර්යා කියන මට්ටමෙන් විතර. මෙන්න මේ දර්ශනයේ සහිත වූ මාර්ගය දැන ගැනීම තමයි කියන්නේ සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදාව කියලා. අප මේ ධම්මඟ වඩනකොට සතිපට්ඨානය කියන්නේ මොකද්ද? මෙන්න මේ සමතේ වඩන අවස්ථාව. සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? සමුදය බලන විදර්ශනා වඩන අවස්ථාව. සතිපට්ඨාන භාවනාගාමිනී ප්‍රතිපදා කියන්නේ මොකද්ද? මෙන්න මේ ධම්මඟ තුළ ආරසනික මාර්ගයේ සම්මන්දිරිමගේ ආධ්‍යාත්මික රම්පන්ත. This is the spiritual red carpet. ආධ්‍යාත්මික රතු හලස උඩ ගමන් කිරීම. මෙන්න මේ තුනම එකට සමාන්තර ගමන් කරන්න ඕන වෙනතුනි. අපි මේ තුන තුළ ඉන්න නැහැ කියන්නේ අපේ ජීවිතය ආධ්‍යාත්මික වශයෙන් ඉතාම ශක්තිමත්, ඉතාම සංකීර්ණ ජීවිතයක්. අපිට වාර දැනගන්නේ නැති වෙන පුළුවන්. අපිට වාහ ප්‍රහුවත් නැති වෙන පුළුවන්. අපිට වාහ භාෂා ඥානය නැති වෙන පුළුවන්. අපේ රූපේ ඇතර ලස්සන නැති වෙන පුළුවන්. නමුත් අපේ හිත හරිය ලස්සනයි ගන්න. අපිට වාහ පෝෂක දාට. අපි හිතින් පෝෂක. අපේ ශරීරෙම නිදියද? අපේ ශරීරෙ ටිකෙන් ටික දුර්වල වෙනවා. වැස්සට යනවා. අපි කොච්චර ලස්සන කීදියා ක්‍රියානුකූලක් වෙනවාකින් කින්නක් යමවතින් තත්පර ගානකින් මේ මොන පිටිල යන පුළුවන් නේද? මේ මොන සම්පූර්ණ විකෘති වෙන පුළුවන්. අපි එහෙම ශරීරයක් මේ පරිහරණය කරන පිළිකාවක් ඇදලා මේ මොන කෑල්ලා නැහය මොන තයින් කරන්න පුළුවන්. එහෙනම් එහෙම ගලවයි කරන්න පුළුවන්. ඒ වුණා අපේ මනසින් බොහොම ලස්සනයි. මනසින් දියුණුයි. මනසින් වටිනවා. ඒ වටින්නේ අපි හිතන විදියට දරනවා නිසා. ඒ වටින්නේ මේ සද්ධර්මයේ තුලින් අපේ ජීවිතේ අපි වටිනාකමක් ළඟා වෙන්නේ. ඒ වටිනාකම තුලින් අපට වටින්නේ බාහිර පුද්ගලයන්වත්, බාහිර ද්‍රව්‍යවත්, බාහිර උපකරණවත්, බාහිර පුද්ගලයන් ලැබෙන ඇගීමවත් නෙවෙයි අපට වටින්නේ. අපට වටින්නේ අපේම අභ්‍යන්තරයේ ඉන්න මොටිවේෂන් එකත් එක්ක යන අපේම මේ ආධ්‍යාත්මික විකසිත භාවයයි, ආධ්‍යාත්මික විකසනයයි අපිට දරන්නේ. අනිත් සඳහා අප එන මේ දර්ශනයේ ඉක්මනින් පැමිණෙටෝ. ඒ දර්ශනේ තියාගෙන, ඒ ආධ්‍යාත්මික ආලෝකේ තියාගෙන අපි ලෝකෙ කොහෙ ගියත් එකයි, අපි කොතන හිටියත් එකයි, කවුරු හසුරු කරත් එකයි. අපිට ගන්න බය වෙන දෙයක් නැහැ. අපි එදාට මේ කිය අපි ඊළඟ මොහොතේ ඉපදෙන්නේ මේකට වඩා හොඳ තැනක. මේ වගේ කල්‍යාණ මිත්‍රයන් ඉන්න, දහම වඩන්න පරිසරයක් තියෙන, පහසුකම් තියෙන, ඒ සඳහා බුද්ධියක් සහිත තැනක තමයි අපේ ළඟ ඉපදෙන්නේ. ඒ නිසා අපි ඉන්න තැන අත්හැරලා යන්න බයක් එදාට නැහැ. තමයි අද සමට අපි දැනට තියෙන දෙවැනි අත්හරිනකොට ලොකු බයක්. තමන් ඉගෙනද දහු වාහන ටික අත්හරිනකොට කොච්චර බයද? කොච්චර තිගස්මන්ද? ඒව අත්හරින්නේ ඒ වගේ වාහනේ වුණත් පොඩි ඉරක් වුණත් ඇඳදී පවර යහනෙනකින් ඔබේ වාහනේ ඉරක් ඇඳගෙන ගියොත් මොකද වෙන්නේ? ඔබ කියන වාහනේ ඉරක් ඇඳද වඩා හොඳ මගේ ඇඟේ කියන්නේ නැන්න නම් දැකල කියන්නේ. ඒ මට්ටමට ඒ වාහන තමන්ගේ ශරීරය කරගෙන ඉන්න දැන් නේනවා. එනතුනි අනේ හැම ලෝකෙකට අපි බෞද්ධත්වයේ ඉන්නවලා. ඥානියුන්ට තියෙන ආලනාවෙමි. ලහා නිරුතු කරුණක් තමයි බුදුදහමෙන් අපට මේ මඟ පෙන්නන්නේ. එතකොට මෙන්න මේ සතිපට්ඨානය තුළ මෙන්න මේ අවබෝධය තුළ ඉනකොට තමයි අපි ටිකෙන් ටික මේ ලෝකෙ තුළ මිදෙන්නේ. අන්නේ මිදෙන ගමනකට භාගතුන් වහන්සේ වැඩි උතු ප්‍රතිපදාන් කර දේශනා කළේ සම්පපාපසකරණං කුසලසෝප සම්මදා සතිත පරිවදපණන් කියන මෙන්න මේක තමයි මුල්ම අනුශාසනාව. මේ අනුශාසනාව තවත් ටිකක් ගැඹුරට ගියාට පස්සේ යතන සූත්‍රය කරනවා. එක්තරා දෙවිකෙනෙක් ඇවිල්ලා අහනවා අන්තෝජන බහිජත යතන යටිසම්මද ඇතුළත් ගිනි පැත්ත ගැටලුව කොහොමද විසඳන්නේ? බුදුමාසේ දේශනා කරන්නේ සීලය කටික්කාය නරෝ සමඤ්ඤෝ චිත්තං පඤ්ඤක භාවයන් ආතාපි නිතෝ වික්ඛෝ සොයි මුලිකේ යන සීලේ පීඨියව මොනවද කියනා? චිත්ත භාවනා සහ අඤ්ඤා භාවනා. නැත්නම් සම්විදස්නා දෙක වඩනවා. අන්නේ වැඩිමින් තමයි මෙන්න මේ ගැටලුවෙන් මේ ගැටලෙන් මේ ප්‍රශ්නේ නිදහසන පුළුවන් කි. සීලේ කියන්නේ මූලික ආඥා කරන. මෙන්න මේ දර්ශනේ ලබා ගත්තට පස්සේ අපි මේ ගමන යන ලොකු විශ්වාසයක් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අන්නේ ශ්‍රද්ධ නැති වෙච්ච කෙනාට ඔහුගේ නැත මේ සීලය කියන එක පිළිගන්න අනවර්ථයෙන්. ඔහු කායිවාසික සමරයද කරගන්නවා. ඔහුට මේ ආධ්‍යාත්මික සීලය තමයි ඔහුගේ හිතේ හැව් පිළිරව් දෙන්නේ. ඒත් ඒක ඔහු කතා කරන වචන වා පරිසරයෙන් කතා කරන්නේ. ආවට කියන්නේ කතා කරන්නේ නැහැ. අතප්පයක් දිග ඇරියත් බොහොම කල්පනායෙන් තමයි මේක කරන්නේ. මොකද පොඩි දැන ලොකු ආධ්‍යාත්මික සීනිය ඔහුගේ ජීවිතය අභියස පැනවිලා තියෙනවා. ඔහුට පොඩි පොඩි දේවල් නම් ඔහු දැන් සිහිනේ. ඔහුට උපාධියක් ගන්නකෝ, මාස්ටර් ඩිග්‍රියක් ගන්නකෝ, ડોක්ටරේට් එක ගන්නකෝ, ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න මෙහෙමනේ ඔහුගේ සිහින. ඒවත් ඔහු කරනවා. නමුත් ඔහුගේ සිහින ඊට වඩා ඉහළ තැනක තියෙනවා. මොකද ඒ සිහින ඒ තමයි දුක නිදහසීමේ සිහින. මොකද ඒ සිහින ඒ තමයි ස්පර්ශ නිරෝධයට, සලායතන නිරෝධයට, නාම රූප නිරෝධයට හිත තියලා මේ දුක නිදාස්සීම කුජ ආධිකන්ද සීන. අනේ සීන යන ගමනේදී ඕ හැකිතා දුරට කායික වාචික සංවරය වැඩි කරගන්න. කොයි මට්ටම් දෙනවද? නැච බුද්ධං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ අරේපදීය. නොඇති අය දොස් කියන කුඩාම වරදක් නොකරන මට්ටමටම ඔහු තමාගේ සංවරය කරගන්න. ඔහු එදාට වැරදි නොකර ඉන්නේ, ඔහු එදාට සීලවත් වෙන්නේ, සුගතිගාමී වෙන්නේ කියලා විතරවත් අනිත් අයට බය නිසාවත් සමාජයේ කැපී පෙනවත් නෙමෙයි. ඔහු එදාට සීල රැකෙන්නේ ඔහු සමාධියට උපකාරයක් සඳහා. ඔහු දන්නවා කායික වාචික වසංවර වුණොත් සීලේ සම්පූර්ණ කරගන්න අමාරුයි. සීලේ සම්පූර්ණ නොවෙතින් චිත්ත සමාධිය ඇති කරගන්න අමාරුයි. චිත්ත සමාධිය ඇති කර නොගත්තොතින් නියම නැටපත් කරගන්න අමාරුයි. නියම යටපත් කරගන්න අමාරු මොහොතින් මේ අකු දහම ප්‍රඥාවෙන් විදර්ශනා වඩන අමාරු කියලා කියනවා. අනිසා ඔහු සමාධියේ උපකාරයක් පිණිස විදර්ශනාට උපකාරය පිණිස ඔබ දැක්කේ යවන එදාට ඔබ අනුමත්ති සුවජී සුභය දැස්සහරි කුඩාම වරදක් කරනෝ බියෙන්න ඇදී වෙන්නේ. ඔබ දුක තිබීම සමවත් දඬ බියෙන් සමවත් නෙවෙයි. ඔහුගේ මේ ආධ්‍යාත්මික සිහිනයට බාධා වෙන්නේ නෑ. එදාට උඩ සීලය හරියම සතුටදායක දෙයක්. ඔබ සිල්පද මේක ආරක්ෂා කරගන්න එක තමයි ලේසි. සිල්පද හරියට ඉන්න නම් අමාරුද? දැන් බලන්න. බොරුවක් කියනකද ලේසි? බොරුවක් නොකියනද? බොරුවක් නොකියන එක තමයි ලේසි වෙන්නේ. වෙනත් කෙනෙක් වෙනවා කියනමක් කියන එකද ලේසි කියලාම නොකියන එකද? කියලාම නොකියන එක පිළිද. කියනමක් කිව්වොත් බලන්නකො කොච්චර හිතන බරක්ද කියන්නේ. කෙනෙකුට මනින එකද ලේසි නොබෙනින එකද? කෙනෙකුට බැනකින් කොච්චර කරදරද බලන්නේ. එතන ඉඳන් ප්‍රශ්න කෙනෙකුට නොබෙනින එක තමයි තමට ලේසි. කිස් වචනයක් කතා කරන එකද නොකියන එකද හොඳද? නිතර කිස් වචන කතා කරන එක දැක්කම අනිත් එක ප්‍රසාරයන්නේ. සමහර අයට කොච්චර උගත්කම් තිබුණත් කොච්චර රෝග සම්පතිය තිබුණත් සමහර අයගෙන් ප්‍රසාදයක් නැහැ සමහරු. ඒකට හේතුව. එයා කඩට එන දේවල් ඔක්කොම කියනවා. අනිත් එකට කැමති නැහැ. අඩුවෙන් කතා කරන අනිත් අය ගැන දේවල් නොසොයනා ඉන්නෝනේ. එයා අනිත් අය හරියට ගරු කරන. හරියම හද කෙනෙක්. යානවාසි දේවල් කතා කරන්නේ නැහැ. එයා ඔක්කොම කතා කරන්නේ නැහැ. යානිත් අය දෝෂාරෝපණය කරන්නේ නැහැ තමන් පාඩු වෙන්න කෙනෙක්. එහෙනම් කොච්චර ආදරේද යාදන්නේ? ඉතින් අපි කැමති නෙමෙයිද? සතුටු නැත්නම් එහෙම වෙනකොලවන්න. එනිසා සෙල්ලන්ත භාවයේ වෙනතුනේ තමන්ට පහසුවක් වෙනවා. තමන්ට සතුටු වෙන හේතුවක් වෙනවා. තමන්ට සමාජගත ජීවිතේ පහසුවෙන් ගෞරවණීය ජීවිතයක් දැනට සීල උපකාරයක් වෙනවා. අනිත් සෙල්ලන්ත ජීවිත තුලින් ලැබෙන පින්තුනේ ඒකෙන් තාප හිත සමාධිමත් කරනවා. තමන් කැමති භාවනාවකින් මුලින්ම පටන් ගන්නවා. ඔබ වඩාම කැමති බුද්ධ ධර්මස කියන නම් අරහන් අරහන් කියලා එක බුදුණියක් පටන් පුළුවන් නේදලා. ඔබ වැඩිපුර කැමති මරණ සතිය වඩන්න නම් ජීවිතය අනියතයි. මරණ අනියතයි. ජීවිත අනියතයි. මරණ අනියතයි. එක විනාඩියක් කරන්න තියෙනතුනි. ඇඳගෙන වාඩි වෙලා භාවනා කරන කෙනෙක් විතර එකපාර වාඩි වෙන යන එපා. භාවනා කරන එක මුලින් තමයි මම එක විනාඩියක් මේ භාවනා කරනවා. සිරසත්තු සෝපන්තේ. සෝපන්තේ. සෝපන්තේ. සෝපන්තේ. එකක් කියන්න පිළිතුරු. වාක්‍යම් වාක් කියන්න නැහැ. වාක්‍යයක් කියන්නේ නැපා හිත ගැනීම වැඩි සමාජයි. මුලදී මොන කියන කමන පහ වෙන්න වෙන්නේ එකයි එක පොඩි පොඩිසෙ ගන්නවා. මරණ. මරණ. මරණ. මරණ. මරණ. මරණ. එවැනි පොඩි පොඩිසෙ ගන්න. ශරීරෙම එක පොඩිසක් ගන්න. හේසා. හේසා. කේසා නැත්තම් අට්ටි ඇත්තගෙන මතක් කරගන්න අට්ටි අට්ටි අට්ටි අට්ටි මොම්මඩ වෙනතුනි කාලයක් යන්නේ මේක තමන්ගේ විනෝදාංශේ වඩපත් වෙනවා වෙනද විනෝදාංශුනේ කෑම බීම කාලා සින්දු අහලා අල්ලපු විතර ඇත්තේ කතා කරලා නේද ඒවනේ දුර ගමන් ගිහිල්ලා විනෝද ගමන් ගිහිල්ලා සතුටුනේ දැන් මෙන්න එක ටික ටික වෙනස් වෙන දැන් විවේක ලැබුණ ගමන්ම විවේක තැන හිඳගෙන ඔන්න වැඩ පටන් ගන්න පින්නතේ තමන්ට භාවනාව විනෝදාංශයක් බවට පත් කර ගැනීම වෙනම වැඩ කරන්නේ. දැන් ටිකක් අමාරු තමයි මානසික ටිකක් එතන. ඒක විදිහට වාඩි වෙන්න අමාරුයි. හිතේ මෙදුවනයි නැහැ. අමාරු නෑ. අමාරු විතරක් නෙවෙයි. කතාවට නම් අඩු කරන්න. වැඩ කරක් ටික ටික අඩු කරන්න. ටිකට පුළුවන්. ඒක නිහඬවම කරන්න. අනිතර නොකෙලෙනම කරන්න පුළුවන් තරම්. එතකොට ආයතනේ සමන්ට එන්න එන්නම මේ ධර්මයේ පුහුණු කිරීම තමයි සමන්ගේ ජීවිතයේ සතුට විනෝදාන්තය තෘප්තියම වටපස්සේ. ඉලක් ලැබෙන හැම මොහොතකම පුහුණු කරන්නේ. වාඩි වෙලා ඉස්සෙක වහගෙන බැරිද පුළුවන් ඇවිදින කොට සිර සන්තෝෂෝපත්තේවා සෝපත්තේවා සෝපත්තේවා පස්සේ යනකොට නැගෙවිලා ඉඳලාම සෝපත්තේවා සෝපත්තේවා සෝපත්තේවා පාන්තරට එන පටන් ගත්තකල ඉඳලාම එක බුදුමනස් දීගා සුමෙත සුමෙතෝ සුමෙතෝ නැත්තම් අරහම් අරහම් ස්වාමීන් වහන්සේ දාන වේලකට දාන පිළිවෙල කරනකොට සංගුණයක් සීකරන සුත්තේ පන්නෝ උජුපටේ පන්නෝ ඥායකට පන්නෝ සාමිගේ පන්නෝ ආහුනේයෝ කාවුනේයෝ දක්ෂිනේයෝ අංජලි කරණේයෝ අනුත්තර පුණ්‍යයන්ට සඳවකන්ස එක සංගුණයක් සීකරන තැනදී දාන සකස් කරනකොට දාන වෙනකොට ගෙදර දානකට සූදානම් වෙනකොට පුළුවන්තරම් කතාවඩු කරන්න පිනතුන් අපේ පිනතුන් මහා ලොකු දාන දෙන ලොකු විදන් කළා ආනිසංස බොහෝම අඩුයි ආනිසංස බොහෝම අඩුයි ඇයි ඒකට මනසෙන් කැප වෙන්නේ නැහැ. ලෝකෙ මේවා කියතියෙත ලෝකෙ මේව කතා කරන කර තමයි මේ දානටි ගන්නේ. අර විනාඩි ගානේ දෙමිට දාන ගැන හිතන්නේ අර කාමරු බල කියන මොහොත විතරයි. ඒ නිසා තමයි පිළිතුනේ අපට අපේ සුගතිය ගැන විශ්වාසනීයත්වයක් නැත්තේ. අපි දීපු දානවල හැටියට පිළිතුණි අපේ හැම කෙනාටම අනිවාර්යෙන් යන සුගතිය ගැන විශ්වාසීතරක් නෙවෙයි ඉපදෙන කුලය ගැනත් තමන්ට මෙහෙවන විට පැහැදිලි විනිවිද පෙනුමක් තියෙනවා තමන් ඉපදෙන්නේ මනුස්ස ලෝකයේද දිවි ලෝකයේද දිවි ලෝකේ නම් කොයි දිවි ලෝකයේද බ්‍රහ්ම ලෝකයේද මනුස්ස ලෝකේ නම් කොයි රටේද ඒ රටේ කොයි කුලේද අම්මා තාත්තා කවුද කියන මට්ටමට ආසන වෙනකම් තමන්ට බලය පැතිරීමේ තීරණය කිරීමේ ලොකු බලයක් ශක්තියක් තමන්ට ලැබලා තියෙනවා කියවන්න මධ්‍යම නිකායේ සංඛාර උප්පති සූත්‍රය සංඛාර උප්පති සූත්‍රය බුදුහාමුදුරුවෝ සූත්‍රය මේ සත්‍දා සීල ඡාගාදී ගුණ ගිහින මට්ටමේ වුණු කරගෙන තියෙනවා නම් අපි සෝතාපන්න නෝන අප ඉපදෙන තැන ගැන හැලින්ම පැහැදිලි දැක්මක් අපිට තියෙනට ඕන අප බොහෝ දෙනාට ඒ විශ්වාසය නැහැ පිළිතුරු මහා පිංකම් අපි කළා තියෙනවා විශාල වියදම් කළ පිංකම් කළා තියෙනවා නමුත් අපිට මේ විශ්වාසනීයතේ කී දෙනාට තියෙනවා අපිට නැහැ කිනුත්. ඇයි නැති වෙන හේතුව? අපි වෙනස් කරාට, ඊට උවස් වෙන කාමට, ඊළඟේ ආත්මයක සත්‍ය ගැඹෙලා නැහැ කිනුතුනි. ඇයි අපි ඒව ඥාන සංසි දැනගෙන ඒ කරන මොහොතේ යන සම්පූර්ණ අවධානය ඒක නොකිරීම නිසා. ඒ නිසා දානයක් දෙනකොට සරුත් ආන්දරෝ, මොගලන් ආන්දරෝ, මහා කාශ්‍යප ආන්දරෝ, සීවලි ආන්දරෝ තමන්ට පෙන්පෙලි උන්වහන්සේලාගේ සුබටිපන්නාදී බුදුගුණ කීර්තිය ඒ දානයට උයන්නට ඕන පූජා කරනවා දාන දෙවි ඉවරලා මේ සඳුගුණම සීකර කර එක අතකින් සංඝානුසති භාවනා අනිත් පැත්තෙන් ඡාගානුසති භාවනා වඩන්න අන්තිම තමයි අපේ ජීවිතයේ සැබෑම ආධ්‍යාත්මික ජීවිතයක් ඒ කරන ගමන් කියන්නේ අපිට ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්න ඒවා කරන්න පුළුවන්. පැකි රක්ෂා කරනවා නම් ඒවත් කරන්න පුළුවන්. දරුවන්ට උගන්වන්න ඒවත් කරන්න පුළුවන්. ධර්මයේ ධර්මයට සැලකන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්නේ. හැබැයි අපි කිසිම දෙයකින් බාහිර කෙනෙක්ගෙන් අපි නැවත ප්‍රතිපකර බලාපොරොත්තු වෙන්නේ කරන්නේ. අපි යුතුයකමක් විදියට. පින්කමක් විදියට. සමාජයේ සාර ධර්මයක් විදියට අපි කරන නිසා එයින් හරි දැන් බලාපොරොත්තු වෙන්නේ. මොකද අපි එවන ඊට වඩා ඉහළ තැනක අපේ හිත පිටුවාගෙන ඉහළ සෝයක් අපි ආධ්‍යාත්ම වශයෙන් විඳගන්නේ නෙවෙයි මේ කරන්නේ. හැරෙන්නේ රාජභෝජනයක් දැකපු රාජභෝජනයක් අනුභව කරපු කෙනෙක් යාචකයෙක්ගේ ආහාරයකට ආසක් කරන්නේ නැති වෙනද? සමත විදර්ශනා සීල සමාධි ප්‍රඥා වැඩීමෙන් මේ ලබන සෝය අපේ පිණුතුනේ රාජභෝජනයක් වගේ. මුළු කාම ලෝකෙම තියෙන දිව ලෝක හැම තියෙන සතුට ගන්න හරියට සිගන්නේගේ ආහාරයක් වගේ සිගන්නේගේ භෝජනයක් වගේ. අනිසා විශේෂයෙන් කිත සමාධිමත් කිරීමේ පොඩ්ඩක් හරි මේ ආන්දරක් මුසු වෙනට අප පිළිතුරු සාධන කරනවා. හොඳයි අපෙන් දැන් කිර වෙනවා භාවනා කරන්නට සෝදානම් වන්නේ. මුලින්ම අපි නැවත ඉරියාපත භාවනාවෙන් පටන් අරන් ටික වෙලාවක් අපි හිතගෙන ඉඳලා පිටගෙන ඉඳවත් කොම් කරලා නැවත වාඩි වෙලා අප බුද්ධාංශති ධම්මාංශති ආදී භාවනා කරන කීපය උන්ට බලාපොරොත්තු වන්නේ. දැන් තුනම පහසු ඉරියාවකින් සැහැල්ලුවෙන් වාඩි වෙන්න. ස්ථානය තුළ උපරිම එක සිය පිටවගෙනමින් ඉලක්කන සිටියවගෙන ආවදානින් සිටින ක්‍රියාපත් භාවනා වඩන මොහොත විදිනවා විසිනවා මේක කරනවා දැනින්නින් දියව ගන්න සතුට වෙනවා. එන්නම ඒ කියනවා මාරු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි මම හොඳට මගේ ශරීරය සැහැල්ලු කරගන්නවා. දැන් මම පාඩක් ඇස්තේ විවර කරන්න. ඔබේ ශරීරයේ සාමදානෙන් බලන්න. දෙපාමුදවට සැනලු කරගෙන දැන් අපි සිහියෙන් නැගිටින්නයි බලාපොරොත්තු වෙන්නේ. පොළොන් පේනතුන් නැගිටින්න අනේ අමාරුයි එහෙම ඉන්න. හොඳට සිහියෙන් අතපය දිගහැරලා හොඳට රිලැක්ස් කරගෙනම නැගිටින්න වැටෙන පුළුවන් අවධානයෙන් ඉන්නේ නැගිටින්න. වර්තමානයේ තුල සිට පවත්වාගෙන ශරීර ක්‍රියාව ගැන අවධානයෙන් සතිමත් සිතන අවස්ථාව. ශරීරයෙන් මාසීපත් කරන මොහොත සමත භාවනාව ඉලියන්නත් භාවනාව ශරීරයෙන් කයෙන් කය විඥානේ මා දකින්න වෙලාව කයෙන් පාසන් දැනෙන වෙලාව මා සම්මුසන්තේ තුල සම්මිය වෙනවා. නිස්සයිදී ස්වභාවයෙන් වේදනාව දැනෙන මොහොත සැරමින්ම කය පොට්ටම් වැල් කය විඥානය නිරන්තර මාතක මනෝ විඥානයෙන් මාගේ කය තේරුම් ගන්න මොහොත ඒ මොහොතේ කය පොට්ටම් වැල් කය විඥානය ඉතිරි නැතුව නිරන්තර ගන්න මොහොතක් තියෙනවා. හැම වේලාවෙම මේ හට ගන්නා ස්කන්ධයන් හේතුවෙන් පලකගෙන හේතු නිරෝධයෙන් ඉතිරි නැතුව නිරෝධයටපත් වෙනවා. හැම මොහොතකම රෝහල් දිස්ථාන පංචකය හේතු ඇති ගන්න හටගෙන හේතු නිරෝධෙන් නිරෝධෙන් පත් වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි සමුදේ ධර්මයන් පස්සේ විහෙති වය ධර්මයන් පස්සේ විහෙති සමුදේ වය ධර්මයන් පස්සේ විහෙති කට ගන්නවා නිරුද්ධ වෙනවා මාසේ කරුණාවෙන් සිත ඉහළට දියුණු කරගත්තා. මහා කරුණාව දිනු කළා, මහා ප්‍රඥාවෙන් අලසෙන් බවටපත් වුණා. උන්වහන්සේ ගුණයන් මොනවල් ලැබුවේ අප වෙන්නේ අපට දුක නිදහස් වෙන මාර්ගය කියලා දෙන්න. ඒ බාහතුන් වහන්සේ තුළ පැවතිය වුණ සමුදාය වෙනත් එමුතුම බුදුවරේ ඒ ජීවිත කාලය පුරා දේශනා කළා. දේශනා කළ අවස්ථරණ බැකෙතුනි. එවැනි ගුණ සමුදායකින් කිවි බුදුහාඳුරන්ගේ සියලුම බුදුගුණ කොටස් නාමයකට දක්වලා නවරහදී බුදුගුණ විදියට අප සඳහන් කරනවා. දැන් අප මේ මොහොතේ බලාපොරොත්තු වන්නේ මේ බුදුගුණ වලින් කිහිපයක් අප සිහිපත් කරලා අපේ හිතේ ශ්‍රද්ධාව දිනු කරගන්න ගමන්, කුසලයේ දිනු කරගන්න ගමන් හිත සමාධිමත් කරගන්න හැම බලාපොරොත්තු වන්නේ. එනිසා පිළිතුරු දැන ඒ සඳහා සෝදානම් වන්න ඔබේ ශරීරය ඉතාම සැහැල්ලුවෙන් තියාගෙන ඔබට පහසු ඉරියව්වකින් වාඩි වෙන්න බැරි වේලාවක් ඉන්න පුළුවන් සැහැල්ලු ඉරියව්වකින් වාඩි වෙන්න. හොඳට ශරීරය සැහැල්ලු කරගන්න. වාමනෝවිදක් මාද තියාගෙන දැන් හර්වන් කරගෙන ශරීරය ඍජුව තියාගන්න. නාසය ආශ්‍රිතව වර්තමාන පුරිත තියාගන්න. දැන් මා බුදුගුණ වරණ්ඩයි සෝදානම් වන්නේ. ඔබ දැකපු ඉතාම ලස්සන ප්‍රසංශීලී ප්‍රතිමා වහන්සේ නමක් වූ බුද්ධ පින්තූරය හොඳට හිතින් මවා ගන්න. බුදුරජාණන් වහන්සේ මා වියස සමන්සුවෙන් වැඩ සිටින මොහොත. විඤ්ඤාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ සම්මා සම්බුද්ධෝ නවානදී බුදුමනාකරින් ඔබ වඩාත්ම කැමති ප්‍රේමනාත එක බුදුමනයක් තෝරාගෙන ඒ බුදුමනය නැවත නැවතත් සිහිපත් කරමින් සතිය දියුණු කරමින් හිත සමාධිමත් කරගනිමු. බුදුරජාණන් වහන්සේ සමවස්සයෙන් මා ඉදිරිපත් කර වැඩ සිටින මොහොතේ මේ මනෝව පහළ වූ උත්තර මාස රැස්නේ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් සිය චිත්ත සංධානය ඉහෙරටම දියුණු කරගත් උත්තමයන් වහන්සේ අරහං කතන්තා හතත්තාක කිලේසාරින සෝමුනි හත සංසාර චක්කාරෝ පච්චයාදීන ආහෝ නරහෝ හරෝති පාපානි අරහන්තේන පමුච්චති. අරහන්තේන මුච්චති. අරහං අරහං අරහං නෙත සැනසිල්ල බුදු හිමිරුව දැකීමය දක සැනසිල්ල බුදු හිමි හට බැඳීමය සිත සැනසිල්ල බුදු හිමි ගුණ සිතේමය බව සැනසිල්ල හිමි ගත් මඟ ගැනීමය බොහෝ වේලාවක් ධර්මයේ පුහුණු කරමින් ධර්මයේ ශ්‍රවණය කරමින් ඉමහත් ශ්‍රද්ධාවෙන් කාලය ගත කරන මොහොත අපේ ජීවිතයේ තුල ලැබෙන වටිනාම දේ ලැබෙන මොහොත අපේ ජීවිතවලින් අහන වටිනාම දේ සමානාන්තරයේ අපේ ජීවිත ලබා දෙන්නේ ඉහළම වටිනාකම ලබා දෙන මොහොත පිළිබඳව මේක මුළු කල්පයක් තුළ ලෝක ලැබෙන අසරිම නැවම පන්විදේ අපහමින් යන්නේ ජීවිතයේ පුහුණු කරන මොහොත සතරාත්මක කාලයක් පින්දහම් කරමින් පහළම සංකෝරණේ සුගතියන් බලාපොරොත්තු වෙයි බුද්ධ ශාසනයක් මුණගැහෙන්න අප ආපු ගමන බොහෝ දුරක් පිළිතුරු එතරම් දුරමනක් අප ආවේ මේ සම්බුද්ධෝත්පාද කාලයක අපට මේ දහම මුණ ගැහිලා ඒ දහමේ අත්දැකීම් ලැබන්නටයි. ඉතින් ඔබ මා හැම දිනෙකම බොහොම වාසි සම්පන්නය. අප ඒ දහමෙන් ප්‍රයෝජන ගන්න මොහොත. දින තුන අප ගාථා කීපයක් මුලදී තේමා කරගත්තා. සම්පකාවච්ච ගාථාව සීලේ පදිහාය කියන ගාථාව එදක අප විස්තර කළා. ඊළඟ සඳහන් වන්නේ ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දනං විසාස පරමාඥාති නිබ්බාන පරමසුඛං. ආරෝග්‍ය පරමාලාභ නිරෝගී භාවය තමයි උතුම්ම ලාභය. ඒ හොදෙක් වෙනතුනි කායික නිරෝගී භාවය තරක් නෙවෙයි මානසික නිරෝගී භාවය. අප කෙනෙක් ඇසුරු කරනකොට නොනැති අය බලනවා අප කොච්චර කායිකව නිරෝගීද කියලා. වඩාත්ම බුද්ධිමත් අය බලන්නේ අපි කොච්චර මානසිකව නිරෝගීද කියලා. කොහොමද ඒක බලන්නේ? අනිත් අය කේන්ති ගන්න ඇතුලින් අපි කොච්චර නම් කේන්ති නොගෙන ඉන කෙනෙක්ද? කම්මැලි කමට ඉන්න ඇතුලින් කොච්චර වීර්යවන්ත කෙනෙක්ද? දකින දකින දෙයක හරි ලෝභ කන් වැඩ කරන අය අතුරින් අපි කොච්චර නම් බඩු ගන්න වලට ආසා නැති කෙනෙක්ද? අනිත් පැත්තේ ඊර්ෂ්‍යා කරන ලෝකයේ අපි කොයි තරම් දුරට මොදිතා ගුණෙන් ඉන්න කෙනෙක්ද? මෙන්න මේක තමයි අපි ගැන බලන්නේ. මානසික රෝගී වෙච්ච ලෝකයේ අපි කොයි තරම් මානසික නිරෝගී කෙනෙක්ද කියලා තමයි නොනැති අය ධර්මය දන්නේ අප ගැන බලන්නේ. අනිත් සත්‍යන තුන අපි අපේ මේ නිරෝගීකම ගැන අපිට කියන්න දෙක සහතිකයක් තියෙනකොට ධර්මයේ හැසිරෙන පිළ කියන්නේ පිළිතුනේ අනේ මානසික නිරෝගී භාවය වැඩි කරගන්න එක. අපි කටයුතු කරන අනිත් ඇතුලින් ගැටලු මේකට ආම කරගෙන ලෝකෙට යහපත වෙන්නේ දීපු කල අනිත්‍ය සමග අපිට වැඩ කරන්න පුළුවන් කියලා වරන. අප මේ ගත කරන ජීවිතයේ තුල හැම දෙනාම එක වගේ නෙවෙයි. බොහෝ අඩපණුම්න් තියලා ඉන්නවා. සසර විවිධ විදිහේ අධ්‍යක්ෂකට මුහුණ පාකවයි. නොයෙකුත් ලෙඩරුවෝ තියෙන අය. නොයෙකුත් ප්‍රශ්න තියෙන අය. නොයෙකුත් ගැටකට මුහුණ පාකවයි අතර ඉන්නවා. අනේ අතරින් අපි සානුකම්පිතව බලන ඕන පිළිතුරු හැම දෙනාම එක වගේ නෙවෙයි. කායික රෝග තියෙනවා, මානසික රෝග තියෙනවා, අවුලෙනෝ එකිතේ ගැටලු තියෙනවා, ලෙඩ රෝග තියෙනවා, ඉන්න පරිසරය ආන්තික ප්‍රශ්න තියෙනවා. ඉතින් අන්නේ ඇතුලෙන් අපිට මෛත්‍රිය මුල් කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් අපිට ලෝකේ බොහෝ කාලයක් සැනසීමෙන් සතුටින් අනිත්‍යයට උදව්පකාර කරමින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ නිරෝගී භාවයට ඒකම ළඟ තියෙනවා නම් ඒක ලොකු ලාභයක් අපට සැලකෙනවා. වර්තමානයේ අධ්‍යාපනයේ තරම් සාර්ථක මිනුම් දණ්ඩක් තියෙ කියලා බලන්නේ යම් කිසි කෙනෙකුට සමාජගත ජීවිතයේදී ගැටලු ආවම කරගෙන සමාජය හපත වෙනුවෙන් ලෝකය අලුත් වෙනුවෙන් වැඩි පිරිසක් සමග කොතරම් දීර්ඝ කාලයක් වැඩ කරන්න පුළුවන් කියන කාරණය තමයි අද කෙනෙක්ගේ අධ්‍යාපන කුසලතාවය බලන ප්‍රධානතම නිර්ණායකයක් වෙලා තියෙන්නේ. යතුරුන් අපි විශේෂයෙන්ම ධර්මයට ආව හැටියට අපිට ධර්මයේ තුල වැඩ කටයුතු කරද්දී විශේෂයෙන් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිල්පන පිළිස ඇසුරු කරද්දී ධර්මයේ ප්‍රචාරය කිරීමේදී ධර්ම ශ්‍රවණය කිරීමේදී සම්බුත් ශාසනයේ කටයුතු කිරීමේදී අපිට කොයිතරම් යහපත කරන්න පුළුවන්ද අප කරන දේ ප්‍රතිඵල අනාගතයේ කොතරම් දීර්ඝ කාලයක් ලෝකයේ පැවැත්ම සඳහා අපට උපයෝගී කරගන්න පුළුවන්ද මෙන්න මේක තමයි කෙරෙතුනි අපේ සාර්ථකත්වයේ මරින ප්‍රධානතම දිනුතන වෙලා තියෙන්නේ. අනේ සඳහා තුඟා මානසික නිරෝගී වෙනවා කියනතුනි ආත්ම සුභ පරිත්‍යාගයෙන් ඉඳ වෙනවා අපේ සුවේ අනේගේ යහපත වෙමින් හැපකරන සිද වෙනවා. ඒක තමයි බොහෝසත් ලක්ෂණ කියලා කියන්නේ. අපි උදේ 8:00 හැකියාව විතරක් කරලා ගෙදර ගිහින් අපි වැඩට විතරක් අපි කරනවා නම් වෙනතුනි අපේ ඇත්තම ලෝක දෙයක් කළා වෙන්නේ නැහැ. ඊට වඩා දෙයක් අපේ ජීවිතයෙන් සිද්ධ වෙන කොහොම වෙනතුනි. ලෝකෙට කිසියම් දෙයක් ඉතිරි කරලා තියන කෙනෙක් ඒ 8:00 වැඩ කරපුවන්නේ වෙනතුනි. 8:00 වැඩ කළා වැඩ වරගෙන ඇවිල්ලා ආයි ඊළඟ දවස් උදේට වැඩ දෙකකින් හොයාගෙන නෙවෙයි ලෝකෙට දෙයක් ඉතුරුලු වෙන්නේ. මේ මහා මාර්ගය බිංගේවල් යන්ත්‍රෝපකරණ නවස්වැය ගැනීම බොහෝ දේවල් ලෝකෙට ඉතුරු වෙලා තියෙන්නේ. ඊට වඩා ලෝකෙ වෙන හැපතට වෙච්චාය. ඒ නිසා අපේ ජීවිත තුරින් ඔය විදිහට සිද වෙනකොට අමෝදෙන් පිනතුන් අපිට කරන්න පුළුවන් දේ තමයි ආමාසේ අපේ ගෙදර ඉදිරිපිට ආහාරය සුද්ධ කරන ධ්‍යාන පිළිතුරු. ගෙදර ඉස්සරහා ඇතැම් කාඩි 20ක් 30ක් 40ක් මීටර 100ක් වෙන ප්‍රමාණයක් ගෙදර ඉස්සරහා ආහාර තියෙනවා. ඒ ටික පිළිතුරු සුද්ධ කරලා කියන්නේ ඒක ඇති. ගෙදර ඉස්සරහා යන අයට ඔබ මානසික නිරෝගී කෙනෙක්ද කියලා පේන්නට ඕන. මේ ගෙදරේ ඉන්න ඇතුළේ මිනිස්සු කොච්චර හොඳ මිනිස්සුද කොච්චර හොඳ දෙමව්පියනි දරුවෝද කියලා ඒ ගෙදර ඉස්සරහා යායට පිළිතුරු කිසියම් හැගීම් වල ඇදෙනකොට ඔබේ ගෙදර හදන සතුන් සිරුපාවන් කාර්මික සතුන් වෙනට ඕන පිළිතුරු. ඒ සතුන් තුළින් ඔබේ ගුණය ප්‍රකට වෙනවා. තමයි කියනවා ගෙදරයි ගැන දැනගන්න ඕන නම් ගෙදරින් බල්ලගේ දිහා බලන්න ඕන කියලා. ගෙදරට කියන බල්ලගේ පොළොන් ගෙදරින් කවදදල තේරුම් ගන්න කියලා. හැම තැනම දෙවියන් නිවැරදි වෙන වෙන පුළුවන්. නමුත් ඒකෙත් පිටු ලොකු කතාවක් තියෙනවා. එනිසා සතාට සති කැටි කරනවා නම් ඒ සතාගේ සාතකයන් කරුණාවකට වෙලාවට නාවල කැම ටික දීන මේ ටික දීන ඒ සතා ගෙදර කෙනෙක් වගේම හදන්නට ඕන වෙනතුන. ඔබ වෙනුවෙන් ඉති මරාගෙන ඒ සතා තමයි රාජකාරී කරනවා. එනිසා සතා වෙනුවෙන් ඔබ අංශ දෙයක් කරන්නට ඕන උදව්වක් කරන්නට ඕන. ඔබ කොහරි ගියොත් එනකන් ගෙදර බලාගෙන ඉන්නව නේද? රෑ හවදියේ ඉන්නම් සොරේ කවම් බලන්නේ. ඇතැමිට වැඩපල් දීල කරන්නවන් දෙයක් ඒ කරන්න ස පූසත්තෙන්මයි ගෙදරට එන නරග දේවල් සතුන් ඔක්කොමයි කරණයන ඒ සතා සිව පාවනක් කියලදින ඔබේනිට සිහියක් කරනවා. ඒ යම් තැනදි ම අපි අපේ මාන්සික නීරෝගී භාවයක් ප්‍රකට කරන්නවන්න සතුෘට්ටී පරමන්දරන්න සතුට උතුම්ම ධනය කියල දෙත්නා කනවා. මොකද මේ සතුර කියන්නේ ඒ සතුට කියන්නේ යථාලාභ සම්පූර්ණිය අපට යමක් මේ මොහොතේ ලැබෙලා තියෙනවා නම් ඒ ලැබිච්ච දෙයින් සතුටටපත් වීම වෙනුයි. යථාලාභ යථාබල යථාසත්‍ය කියලා කියනවා. තමට ලැබිච්ච දේ ඒ වගේම තමට තියෙන බලය තමට දෙන ශක්තිය. මෙන්න මේ දැනෙන තමයි කිසිමදී තෘප්තිය සතුට ආස්වාදය තියෙනවා වෙනුයි. අපි අනාගතයේ කොයි තරම් දයක් උපයාගත්තත් කමක් නැහැ. හැබැයි මේ මොහොතේ අපිට යමක් කියනවා නම් අනේ දෙයක් සතුටවත් වෙනවා. අපිට පින් මේ මොහොතේ වාග්ය ලැබලා තියෙනවා. අපිට සුගතියක් ලැබලා තියෙනවා. බුදුන්පත් සමයෙන් ලැබලා තියෙනවා. ධර්ම ලැබලා තියෙනවා. කලින් නැලකලා තියෙනවා. බොහෝ දේවල් අපිට ජීවිතේ ලැබලා තියෙනවා පින්තුනි. ඇත්තටම අපිට නොලැබිච්ච දේවල්ට වඩා ලැබිච්ච දේ මහ මෙරක් වගේ වැඩි වෙනවා. අනිදෙකින් සතුටු වෙන්න. ඒ සතුට වඩා දීර්ඝ කරගන්න නම් මේ වර්තමාන මොහොතේ සතුටුමත් වෙන්න ඕන. අපේ සමස්ත ජීවිතය කියන්නේ පිනතුනේ එක හුස්මක් ඉහළට අරගෙන පහළට හැලීම. මෙතරක ජීවිතේ තියෙන. එක මොහොතක එක හුස්මක් කියන කරගෙන පාචරණ මොද තමයි අපේ ජීවිතය කියන්නේ. මෙන්න මෙතෙන්ට හොඳට සිහිය තියාගෙන ඉන්නකම්. මේක තමයි සතුට ලබන මාර්ගයේ මූලික පියවර. මේකට හැකියතා ඉක්මනින් හිතුවුරු කරගන්න වෙනවා. අපි එන්නේ නම් තනි වෙනවා. තනි වෙන දවසක් එනවා. අපි තනි වෙන්නේ කාත් එක්කද? අපේ ෆෝන් එක එක්කවත් අපිට තනි වෙන්න බැරි වෙනවා කියන එක. ෆෝන් එක කන ළඟට තියාගන්න බැරි වෙන දවසක් එනවා අපිට. කටට දාන කෑම ටික ගිලගන්න බැරි වෙන දවසක් එනවා ජීවිතේ. කටට දාපු එක වතුර බින්ද ගිලගන්න බැරි වෙන රාත්‍රියක් තියෙනවා. අපේ අත ආතතර නහන සේලෙන් කටුවේ සේලෙන් ටික ඇතුළට යන දවසක් අන්නේ කලින් කියන දුන්නේ තමන්ගේ හුස්ම හිත තියන්න. ආනාපාන සති ගුරු කර තියන්න. අපිට මොන බැරි නැත් අපි අන්තිම මොහොත දක්වා හුස්ම ගන්න කියන එක. ඒක නම් තින්නේ. අන්නේ හුස්මට සතිමත් බයකට කරවතින් එදා තමයි අපි මේ ලෝකේ ඉහළම සතුට විඳින මොහොත. මුළු ලෝකෙම දේවල් අපි දෙපාරක් ගෙනත් තිබ්බයි. අපට එදා ඒ කිසි දෙයක් වටින්නේ නැහැ වෙන තුනේ. ඊට වඩා වටින් අපේ හුස්ම ටික. හුස්ම ගන්න බැරි වෙච්ච මොහොතේ පින්නතුනි මොනවද ඉබක් වැඩන්නේ? ඔබේ දරුවෝ ටික ඔක්කොම ඇවිල්ලා වටේ ඉන්නව බලාගෙන ඉන්නේ. ඔබට හුස්ම ගන්න බැරි නම් එතන වැඩක් තියෙනවද? ඔබට ගන්න ආභරණ කොච්චර අල්මාරියේ තිබ්බත් හුස්ම ගන්න බැරි වැඩක් තියෙනවද? ඔබේ උපාධිශාලියෝ කොම කාමරේ වටේට නාම බල තිබ්බ හුස්ම හිර වෙන මොහොතේ ප්‍රතිබලයක් තියෙනවා. මේ කිසිම දෙයකින් ප්‍රතිඵලයක් නැති වෙනු. අන්න එතෙන්ද එන කලින් මෙන්න මේ හුස්මට සතුටුමත් බයිට් කරන්න ඉක්මනින්ම ආයතන සතිහුරු කරගන්න. මේක ජීවිතේ තාම සුවදායී භාවනා කමටහන වඩපත් කරගන්න. මෙතරම් පින්නතුනේ බුදුරජාන් වහන්සේ කෙනෙක් වර්ණනා කරපු වෙනත් භාවනාවක් නැහැ. ආනාපානසති භාවනා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතරක් දීම වෙනවා. හතරක් දීම වෙනකොට දෙකක් සංසම්පත වෙනවා. එකක් වඩනකොට හතරක් වැඩෙනවා. හතරක් වැඩෙනකොට හතරක් දීම වෙනවා. හතක් දීන වෙනකොට දෙකක් සංසම්පත වෙනවා කියලා. ඒ එක මොකන්ද? ඒක තමයි ආනාපාන සතිය. ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨාන දීන වෙනවා. සතර සතිපට්ඨාන වඩනකොට සත්ත්ව ගොඥාංග වැඩෙනවා. සති, ධම්ම විචය, විරිය, තීති, අසද්දි, සමාධි උපේක්ෂා මේ සත්‍යබෝධයන් වැඩෙන පමණට විද්‍යාවේ මුඛ්‍ය සාක්ෂාත් වෙනවා. සම්පූර්ණ නිවන් මඟ දිගෙන සතර සතිපට්ඨාන වැඩෙන සත්‍ත්‍යස් බෝධිපාචික ධර්මයන් එක විට වැඩෙන උසස්තම භාවනාව තමයි ආනාපාන සති භාවනාව. සමථ විදර්ශනා වැඩෙන භාවනාව. සෝසතෝ වාසසති සතෝ වාසසති කියන තැනින් පටන් අරගෙන අනිච්ඡාන පස්සේ විරාහාන පස්සේ නිරෝධාන පස්සේ පරිනිබ්බාන පස්සේ දක්වාගෙන ඉතාම උතුම් භාවනා කමටහන ආනාපානසති භාවනා ටික ටික හඳුරු කරගන්න එක. බුදුරජාණන් වහන්සේ අපට ලැබිච්ච උසස්ම භාවනා කමටහන විතරක් නෙවෙයි අපේ අම්මා අපට දීපු වටිනාම කෑමක හුස්ම ටික දෙන්නත්. අපි මෙලොවට ජනිත වෙච්ච මොහොතේ අපේ අම්මා සතුටු වෙච්ච මොහොත. අපි මුලින්ම හුස්ම ගත්ත මොහොත. ආනාපාන සති වැඩ භාවනා වැඩන සතිමත් ආනාපාන සති වැඩන හැම මොහොතකම ඔබ මේ අම්මට දෙන මහා තීකමක් කියලා හිතනවා. අමුතුවෙන් තීකම් කළා තීකම් අනුමෝදන් නොකර ආනාපාන සතිය වඩන හැම මොහොතක්ම ඔබ මේ අම්මට තාත්ත වෙනුවෙන් කරන මහා තීකමක් කියලා හිතනවා. ඔබේ අම්මා කොච්චර සතුටුනාද ඔබ මුලින්ම හුස්ම ගත්ත මොහොතේ. හුස්ම ගන්න පොඩ්ඩක් හරි පරක්කුනා නම් අම්මා කොච්චර බය වුණාද නේ? මේ දරුවට කරදරයක් ඇති දන්නේ කියලා නර්ස්ලා බය වෙලා පට්ටු කරනවා, ගහනවා, පිටට ගහනවා, කොහොමද ගහන හුස්ම යනන්නේ. කොච්චර බයින්ද යයි පිටි අපිට හුස්ම ටික ගන්න කන්නේ කියලා නේ. හුස්ම ගන්න පස්සේ ඒගොල්ලන් කෑනේ ගහලා සතුට වෙනවා. අනේ දරුවෝ හුස්ම ගන්න දැන් වැඩේ හරි තමයි කියලා. එතනින් ලැබෙච්ච මේ හුස්ම ටික කියන තුනේ බුදුරජාණන් වහන්සේ ඒ හුස්මට අපට උතුම් වටිනාකම ලබන්නේ භාවනා පිළි. යාන පාසකේ වදන මොහොත අපේ බුදුහාමුදුරන්ට කෘතගුණ සංකල්ප වෙලා වා. සරුවත් මොයනාදී මේ දහම රැකගත්තු මහා ආශ්‍රම මහ රහතන් වහන්සේ දැනි මේ ශාසන බාර කරගත්තු මේ මහා ශාසන බාරදාරී උතුමන්ට පකරන සුවිශේෂී කෘතඥතාවය තමයි ආනාපාන සතිය වැඩන මොහොත කියලා හිතන්න පුළුවන්. දවස් එක තප්පර 10 ගානක් හරි පුරුදු කරන ආනාපාන සතිය. ආසියාවක වාඩි වෙලම සීහාවෙන් කොටගෙන ආනාපාන සතිය නොකට පෙද්වා. සෝසත වාස සතිය, සතෝ වාස සතිය. දීගම් වාස සන්තෝ දීගම් අස්ස සාමික පදානාති. දීගම් ආපස සන්තෝ දීගම් පස්ස සාමික පදානාති. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමිති පදානාති. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමිති පදානාති. සම්බකය පරිසංවේදී අස්ස සාමිති සික්කති. සම්බකය පරිසංවේදී අස්ස සාමිති සික්කති. පස්සම්බය ආය සංඛාරං අසති සාමිති සික්ඛති පස්සම්බය පස්සම්බය ආය සංඛාරං අසති සාමිති සික්ඛති ප්‍රීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී පස්සම්බය චිත්ත සංඛාරං චිත්ත පරිසංවේදී අභිප්‍රමෝදයං සමාධනාං විමෝචනං අනිච්ඡාන පස්සේ විරහණාන පස්සේ නිරෝධාන පස්සේ අඩෙන් සංඝාන පස්සේ අසුසි සාමිති සික්ඛති අසුසි සාමිති සික්ඛති ආනාපාන සතිය ක්‍රම 16 කරන හැටි පෙන්නතුනි. අපේ ජීවිතයේ හරියට මහා ආලෝක බුදුරු 16ක් දැනවා මේ ජීවිතයේ බබලන මොහොත පෙන්නතුනි. ජීවිතයේ බබලන්නේ මේ ආස්වාස ප්‍රස්වාසයේද සතිමත් බව එකතු කරන මොහොත වෙනුනේ. සියලු දුක්ඛම් කටළු දුරු ගැල්ලා මේ ආධ්‍යාත්මික පැතුම සඵල වෙන උපකාරය වෙන ප්‍රධානතම භාවනා ක්‍රමයක්. උපරිම ලෙස ජීවිතයේ සතුට වෙන උපකාර ගන්න භාවනා ක්‍රමයක්. එන්ටිකෙන් දෙක හරේ ආනාපාන සති භාවනා කර වෙන පිණිසුනේ. මේක තමයි බොහෝ කාලයක් තමන්ගේ ජීවිතයේ සැප පිණිස හේතු වෙනවා. තමන් එකෙන් එක තනි වෙන්න වෙන්න මේ ඥාන සංස්කෘතිවා ප්‍රකට වෙනවා. දැන් යාළුවෝ දරුවෝ ඥාති මිත්‍රාදීන් ඉන්නකොට එකෙන් එක දැනෙන්නේ නැහැ. ඔය ඉන්නයි එකෙන් එක ඇත්තට යනවා පේනතුනි. එකෙන් එක ජීවිතේ සමගන්නවා. ඔය කියන රූප සම්පත්තිය එකෙන් එක අඩු වෙනවා. ඔය තියෙන රැකියාවෙන් විස්රාම යනවා. ඔය තියෙන යාන වාහන ටිකෙන් ටික අඩු වෙනවා. ඔය තියෙන කට්ටු ගෙදර උඩ කාමරෙට නැගින්න බැරි දවසක් එනවා. පල්ලෙහා කාමරේ ටිකෙන් ටික සූදානම් කරගන්න වෙනවා. පැසිකිලි ටිකෙන් සිගිලි කල්ලපු රූම් එකට යන්න බැරි වෙනවා. කාමරේ මේව තියාගන්න වෙනවා. වෝකර් එක තමයි හොඳම යාළුව වෙනවා. විස්වාසවන්ත පුද්ගලයෙක් වෙනවා. හැරමිටියේ හොඳම දරුවා බවට පත් වෙනවා. ක්‍රෝධ කුටුවට වැටෙනවා. ඇඳ ටිකෙන් ටික දිගාරෙන් සිද්ධ වෙනවා. මෙහෙම යන ගමනේදී තමයි පින්නතුනේ මේ තමා පුහුණු කරන ආස්වාස ප්‍රස්වාසින යන භාවනාව එන්න එන්නම තමන්ගේ ආධ්‍යාත්මික දිගමඟ පහන් කරනවා. සතර දිනෙම බාහිර ලෝකයේ කිසිදු කෙනෙක් ගැන අපට බලාපොරොත්තු තියාගන්න බැරි ලෝකෙට තමන්ට පිළිසරණ තමන් සංසාරන ප්‍රධානතම භාවනා කමරන බලපත් වෙන්නේ ආනාපාන සති භාවනා පිළිතුරුයි. මේක තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයකදී අපට ලැබෙන ප්‍රධානතම භාවනා කමරන සමතය විපස්සනාවත් දෙකම වඩන්න පුළුවන් නිවන් දොරටු විවර කෙරෙන මහා භාවනා කමඨාන පිළිතුරු. ඉතින් මේ දහම් කරුණ කුණු කරන අනිස්ථාන කරගන්න. අද මෙතෙක් අප සාකච්ඡා කරපු කරුණ වලින් ඔබට අහන්නට තියෙනවා නම් ප්‍රශ්න කියලා මතක් කරගන්න. ආරෝග්‍ය පරමාලාභ සන්තුෂ්ටි පරමන්දන විශ්වාස පරමානාති විශ්වාසනීය කෙනා තමයි උතුම් ඥාතිවරයා. අපේ ජීවිතේ දැන් බලන්න විශ්වාසනීය කෙනා කවුද කියලා. තමගේ ස්වාමි පුරුෂයා, භාර්යාව, අම්මා තාත්තා, දරුවා වෙන පුළුවන්. ඒ ඇඟෙන් ටික ටික අඩුපාඩුම් පේනකොට ඒගොල්ලන් අපිට ඉගෙන ගන්න යනවා. අපිට ඊට පස්සේ බුද්ධ ධර්ම සංගයෙන් තේරුණ මොන ගේනවා. ඒ තේරුණ බුදුහාමුදුරු කිරණ පාලා සංගරත්නයත් අපිට මොනවාගේ සෙන්න පුළුවන්. තමන්ට අවස්ථාන වශයෙන් තමන්ගේ විශ්වාසනීයත්වම කෙනා බවට පත් වෙන ධර්මය. ඒ ධර්මයෙන් තමන්ගේ සැබෑම විශ්වාසනීය පුද්ගලයා වෙන්නේ කවුද? සතිමත් බව කියන කාරණය. සම්මා සතිය, මයින්ඩ්ෆුල්නස්. විශ්වාස පරමාඥාති. අපේ ජීවිතයේ ඊනම කල්යාණ මිත්‍රයා හිතවතා විශ්වාසනීය කෙනා බවට පත් කරගන්න ඕනේ සතිමත් බව. අන්නේදාට අපේ නිබ්බාන පරමසුඛං කියන උතුම්ම සුවය කරා යන වෙමි. අනිච්ඡාවත සංඛාරා ඒකාන්තෙන් සීල සංස්කාරයන් අත්‍යයයි. උපාදවය ධම්මිනෝ හේතු ඇතිකල් හටගෙන වැළේ සෝමුණියයි. උපපන්ති සහ නිරුද්ධාන්ති ඉපදෙන නිරුද්ධ වෙලා යනවා. දැන් රටේ වෙනවා. අපි පුරුතඥයන් වුණත් සේකුණ අසේකුණ අසේකුණ සම්ම සම්බුදුණ දැනුත් උපපන්ති සහ නිරුද්ධාන්තිමයි. හැබැයි පුරුතඥන ලෝකෙට අපට අපේ ලෝකෙ නිරුද්ධ වෙලා නැහැ. නිරුද්ධ වෙච්ච ලෝකයේ අවිඥාණයෙන් අපහැරගෙන සමුදයන්ත තුලින් ඉන්නේ. ඉස්පස් සමුදයන්ත තුලින් ඉන්නේ. සායත සමුදයන්ත තුලින් අපි අවිඥා හත්‍ය සංඛාරා කියන පරිසම්පාද චක්‍රය තුල අපේ ජීවිතය දුකින් කරවර වෙනවා. ඉතින් වන්නම් අන්‍යවගේ තේසං ඕක සමසුකෝ. ඒකේ ඕක සමය ඉතිරි නැතුවම නිරුද්ධ වීම අපි නොනින් සාක්ෂාත් කරන්න ඕන. ඉස්පස් සමුදේ අන්තිම අපේ ඉස්පස් නිරෝධේ සාක්ෂාත් කරන්නට ඕන. සමුදේ සලායතන අන්තිම අපේ සලායතන නිරෝධේ සාක්ෂාත් කරන්නට ඕන. අන්නේ තමයි සුවේ කියලා කියන්නේ ඒකේ ඕක සමය සුවයක් විදියට මහත්මාන්සේ දේශනා කළා. අන්නදාට අපි යන්ත නාමච රූපංච අසි සමුපෝජති පටිඝං රූප සංඥාංච එත්තේ සාතිතේ යටන් කියපෝ නාම රූප දෙකම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන මට්ටමකට යනවා. ඒ සඳහා සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවක අඛණ්ඩවම රකින්නට ඕන. ජීවිතයේ ප්‍රධානතම පිළිවෙත බවට පත් වෙනකොට ආරස්සනික මාර්ගය කෙලින් කියනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන උපාද නිරෝධය සහ අනුපාද නිරෝධය කියන කාරණා දෙක මෙලියෙම කියන බරට ඕන. මේක තමයි බුදුදහමේ ගැඹුරම දැන. උපාද නිරෝධය කියන්නේ මේ ලෝකෙ මේ වඩමුතු තියෙනවා මේව කැල්ල විඳින යනවා. ඒක කියන්නේ උපාද නිරෝධය. මේක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ නැතිනම් සුනාමියන විදුලි කඩන භූමිකම්ප ආයන ගොඩනැගිලි කැඩෙනවා යුද්ධ වෙනවා බෝම්බ ගහනවා කැඩෙනවා බෙදෙනවා මේ ඔක්කොම කියන තුන උපාද නිරෝධය. මේක බුදුහාම තේරුම් ගත්තේ ගිහින් ඉක්මනට කලින්. ලෙඩේ මහල්ලේ මලමිනිය මේ තුලින් දැකගත්තේ මේ උපාද නිරෝධය. ලෝකයක් හටගෙන තියෙනවා මේ මොහොතේ. ඒ හටගත් ලෝකය කැඩෙනවා බෙදෙනවා කියන කාරණය. මේක විද්‍යාඥයෝ පරමාණු ඇටම් එක බෙදෙන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා තේරුම් ගන්න මේ ශක්ති විශේෂය හැම වෙලාවෙම හටගන්න නිරුද්ධ වෙන දකිනවා. ඒක තේරුම් ගන්න සාරාංශික ප්‍රශ්නයක් වෙන පුරාණෝනේ පිළිතුර. ඒක අවබෝධ මාර්ගයෙන් තේරුම් ගන්න පුළුවන්. අන්න ඒකේ දැකපු බෝසත්යන් වහන්සේ ගිහිගින් නික්මලා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරගන්න ලෝක දේශනා කරනවා. පොම්මේ අනුසෝසෙස් ධම්මේසෝ චක්කමුදපාලි ඥානමුදපාලි අඤ්ඤාවුදපාලි විඤ්ඤාවුදපාලි ආරෝහුදපාලි. මට දැන් නොයසු විරෝධහනස කාරුණයි කියලා. මං කවදාකවත් නාපු දෙයක් මට පහර වුණා නෝනක් පහර වුණා. අන්න ඒකයි අපි දරුවන්නේ පිටත. අන්න ඒකටයි අපි මේ බුදුහාමරට අධ්‍යයනය කළ වඳින්නේ. ඒ මොකද්ද? ඒ තමයි අනුපාද නිරෝධය. මේ ලෝකේ හටගත්තු දෙයක් කැඩීම නෙවෙයි, හටගන්නේ නැති විදිහටම අභ්‍යන්තරයෙන්ම නිරෝධය දකින ධර්ම. මේ ඉස්සරහ රූපය තේනකොට මේ තේන්නේ නිරුද්ධ විත රූපයක්. මීට මොහොතක කලින් ඇස රූපේ චක්කු විඥාණයට අතීත වෙච්ච දේ තමයි මේ වර්තමාන මොහොතේ අපි දකින්නේ. දකින මොහොත ඒකට පාදක වෙච්ච මුල් අඳීම ඉතුරු නැතුවම නැති වෙලා වැය වෙලා නිරුද්ධ වෙච්ච මොහොතද මනංච පටිච්ච ධම්මේ උප්පන්දි මනෝවිඥානං ලෝකෙන් එදකින වෙලා ඊළඟට මොහොතේදී ඊට පාදකක රූපය පොඩ්ඩක්වත් මේ ලෝකෙ ගුණවත් නැහැ. මේ අපේ ශුන්‍යතෝ ලෝකම වෙන්නස්සෝ මේක තමයි ප්‍රඥාවෙන් ශුන්‍ය ලෝකේ ළඟින්. අපිට දේශකරන්නවත් මෛත්‍රී වඩන්නවත් ලෝභ කරන්නවත් මාන්න කරන්නවත් ඊර්ෂ්‍යා කරන්නවත් ලෝකයක් හැනෙන්නේ වෙනතුනි. ලෝකයේ දකින්න කොටම දකින්න මේ නිරුද්ධ වෙච්ච ලෝකය මේ විලාවේ මනෝවිද්‍යාවේ යන්නේ සංසත් කරන කියලා දැක්කු ගමන්ම ලෝකෙ නිදහස් වෙනවා. යක්ක පටවියට ආපෝච තේජෝ වායුව නගාදති. පටවිය ආපෝ තේජෝ වායුව කියන මේ සතර මහා භූත රූපෙ ඉඳ නිදහස් වෙනවා. මේ ලෝකෙ ඉඳගෙන දකින්නවා. ඒ දකින්න මොහොතෙම ඒ දකින්න මනෝවිද්‍යාවේ ඒ තැනම සත්‍යන්ත විපස්සති. ඒ මොහොතේ මාන විඥානයේ අනිත්‍යතාවය බලන පිළිවිදිය දෙකකට තියෙන රූපයන්තිය අනිත්‍යයෙන් නාමයන්තිය යත් නාමන්ත රූපංච අතිසමුකරොජිතේ පටිගම් රූප සංයන්ත එත්තේ සාතිපතේ යන මෙන්න මේ කෙලස් ගැටිය සඳහන් මාවත එක මොහොතෙම නාමයන්තේනොත් රූපයන්තේත් අනිත්‍ය දැකලා ඒ දෙකෙන්ම නිදහසට වන ඒ දෙකෙන්ම නිදහසන ධර්මය තමයි ඉති ඉමස්මින් සති ධම්මෝති ඉමස්මින් අසති ධම්මෝති. මේ ඇතිකල් මේක තියෙනවා මේ නැති වෙනකොට මේක නැහැ. ඉමස්ස උපාදාය ධම්ම උපජ්ජති ඉමස්ස නිරෝධාය ධම්ම නිරුද්ධති. මේ හටගෙන ඉන්න මේක හටගන්නවා මේක නිරෝධයෙන් මේක නිරෝධ වෙනවා කියන පටිච්ච සමුප්පාද ඥානයි. ආරේ ඥාය ඉදපච්චාවය මේ තමයි බුදුරෙන්ගේ ඥානපතය. යෝ කටි සම්පදං අසති සෝ ධම්මං අසති. යෝ ධම්මං අසති සෝ කටි සම්පදං අසති කියන්නේ ඒකයි. යම් කෙනෙක් කටි සම්පදෙන් දකිනවා නම් ඔහු බුදු ඥාන වාසයෙන් දකින කෙනෙක්. යම් කෙනෙක් ධර්මයෙන් දකිනවා නම් ඔහු කටි සම්පදෙන් දකින කෙනෙක්. යමෙක් පරිසම්පාදේ දකිනවා නම් ඔහු ධර්මය දකිනවා. යමෙක් ධර්මය දකිනවා නම් ඔහු පරිසම්පාදේ දකිනවා. ඔබ ධම්මපස්සති සෝමපස්සති යෝමපස්සති සෝධම්මපස්සති. මෙන්න මේ පරිසම්පාදේ කරා යමෙක් ධර්මය දැනගත්තා නම් ඔහු බුදු දහම වහන්සේ දැකගත් කෙනෙක් වෙනවා. බුදුන් වහන්සේ දකින නම් මේ ධර්මය හරහා පරිසම්පාදේ හරහා මේ හේතුඵල ඥානය අප දැනගන්න ඕන කියලා. එදා අපේ ලෝකයේ තුල බුදු සමඳු තාම වැඩෙසි. බුදු සමඳු තාම වැඩෙසි කියන දා අපේ ජීවිතේ. එදා බුදු හාමුදුරු ජීවමානයි. බුදු හාමුදුරු දේශනා කළේ යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනෝච දේශිතෝ අඤ්ඤතෝ සෝවෝ මමච්චේන සත්ත ආනන්ද. මාර්සී කිසියම් ධර්මයක් දේශනා කරා නම් විනය හැනවනන් අන්නේ දේශනා කරපු ධර්මය පනවපු විනය මගෙන් පස්සේ ශාස්ත්‍රෝරයන් වහන්සේ වෙනවා කියලා. එහෙනම් අද පැත්තේ ශාස්ත්‍රෝන් වහන්සේ ජීවමානය බුදුහම දේශනා කරා ඉමේක සුබද්ද වික්කෝ සම්මා විහෙරියෝ අසුඤ්ඤෝ ලෝකේ අහන්තේ අස්තර කියලා දේශනා කරා. සුබද්ද හඳුරට දේශනා කරනවා සුබද්ද යම් තාක් කලක් මේ ශ්‍රාවකයන් මානසික ධර්මයේ හැසිරෙනවා නම් ඒකේ ලෝකේ රහතන් වහන්සේලාගේ හිස් වෙන්නේ නැහැ කියලා දේශනා කළා. ඒ තාක්කල් ලෝකේ රහතන් වහන්සේලා වැඩ සිටිනවා කියලා දේශනා කළා. ඒ නිසා පිළිතුරේ අප මේ ධර්මයේ සජීවීකරණය වන අප ශ්‍රාවක සංඝරත්නයේ සජීවීකරණය වන අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කරන්න වන එහෙම සජීවී ධර්මයක් එවැනි වූ සංඝතෝ ධර්මයක් සාන්දෘෂ්ටිකෝ ධර්මයක් එම දු වූ අකාරික ධර්මයක් තමයි ඔබත් මාත් මේ ලබාගෙන තියෙන්නේ. එනිසා ඒ ධර්මයට වඩවලා සමීප වෙන්නද ඒ ධර්ම තමයි ජීවිතය තුළ ක්‍රියාත්මක කරන්න අප්‍රමාදීව අපි උත්සාහ කරමු. ඒ සඳහා ඔබට ශක්තියද ධෛර්යය වාසනාව නිරෝගී භාවය දිගාසිරි සම්පස්සර සේවා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රශ්න ගැටළු මොකද අහන්න පුළුවන්. සමුදය බය කියන කාරණා දෙක බුදුහාමුදුරු විතර සාකච්ඡා වෙනවා. මෙතන මේ අනිත්‍ය කියන එක අපි තේරුම් ගන්න ඕන. දැන් ඔබතුමා තේරුම් ගන්න පුළුවන් අනිත්‍ය කියන්නේ මොකද්ද? පැහැදිලි කර උදාහරණයක් කියනවා. හරි. නැති වෙනවා කියන්නේ මොකද සාමාන්‍යයෙන්? උපාදමය ගමන කියලා දේශනා කරා. මෙතෙන්දි කාරණේ තමයි අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි අනිත්‍යභාවය සහ විපරිණාමය කියන කාරණා දෙක. විපරිණාමය කියන්නේ ඊටත් අනිත්‍යකම් අඥායති ඊටදී වෙනස් වීම කියන එක. ඒක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. නමුත් අනිත්‍යභාවය කියන්නේ අහුත්වා සම්බුතං පුත්වා නබවිසිත කියන කාරණේ. එර නොතිබී හේතු ඇති කල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධන පත්වෙන. එතකොට පෙර නොතිබී හටගන්නම කියල කියන්නේ අහම්බෙන් හටගන්න දෙයක් නෙවෙයි. මේක අහේතු අපචිතාවාදය කියන්නේ නැහැ. මේක අතීත හේතුව වර්තමානික සංදිය බලපෑමක් ඇති කරනවා. වර්තමාන හේතුව අනාගතයට බලපෑමක් කරනවා. නමුත් වර්තමානයේ හටගන්නේ අලුත්ම දෙයක්. අතීත හේතුන්ගේ බලපෑම මත හේතු ඇති කලින් හටගන්නවා. හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. මේකේ පදනම ඉති ඉමස්මින් සති ධම්මෝති ඉමස්මින් අසති ධම්මෝති කියන කාරණය. ඒක විපරිණාමයේ සහ මෙන්න මේ අනිත්‍යතාවයෙන් තියෙන සියුම් වෙනස අපි තේරුම් ගන්නට ඕන. තොට මේ අපේ සමස්ත ලෝකේ කියන්නේ අපි මේ බඩ මුට්ටු යාන වාහන දරුවෝ කියලා කිව්වට ඒ ටික ඔක්කොම කෙටියෙන් ගත්තොතින් සංකේතේන පංච පාදන හඳාගෙන කරන්නේ. කෙටියෙන් කියනවා මේ ස්කන්ධ පංචකේ. පංචස්කන්ධේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ පහ තමයි හැම දෙයකම තියෙන යටින් දිවෙන කාරණේ. එතකොට මෙන්න මේ කාරණේදී මේ හැම දෙයක්ම රූපය ගත්තත්, වේදනාව ගත්තත්, සංඥාව ගත්තත්, සංඛාරය ගත්තත්, විඥානය ගත්තත් ඒක අතීතයෙන් වර්තමානට යන දෙයක්වත් වර්තමානයේ අනාගතයට යන දෙයක්වත් නෙවෙයි. මේ හේතු ඇති කලින් මෙතන හට ගන්නවා. ඊයතු නිරෝධයෙන් ඉතාම ඉක්මනින් බැහැර යනවා. මේ හට ගැනීම කියන සමුදය කියලා ඒ නැති වෙල යාමට බය නැත්නම් නිරෝධය කියලා කියනවා. මෙන්න මේක එකට හටගන්න වෙලාවල් තියෙනවා. එකක් කලින් හටගෙන අනිත් එක පස්සේ හටගන්න වෙලාවල් තියෙනවා. මෙන්න මේ සම්බන්ධතාවයේ තමයි අරිස්ටෝන් පාදයේ තවදුරටත් විග්‍රහ කරන න්‍යායය තමයි සූසිපත්ති කියලා කියන්නේ. අත්තානය තුළින් කියන්නේ මෙන්න මේ අන්‍යෝන්‍ය සම්බන්ධය විවිධ සාධක මත විවිධ ක්‍රමවලින් වඩාත්ම පැහැදිලිව විස්තර කරපු ක්‍රමය තමයි පට්ඨාන ණය දේශනාව කියලා කියන්නේ. තොල් සාමාන්‍ය කන්ටේ ගත්තොතින් හැම මොහොතකම මේ හේතු වැඩි කල්ලි මේ සංකල්පයක් හට ගන්නවා වැය යනවා කියන කාරණේ. දැන්ටත් ඒක වෙනවා. අන්න ඒක ශාස්ත්‍රක් කිරීම තමයි නිවන කියලා කියන්නේ. ඒක අපේ ජීවිතේ බවට පත් කර ගැනීම තමයි ධර්ම අනුගමනය කරනවා කියලා කියන්නේ. එහෙනම් රූපයන් කියලා ඒක තේරුම් ගන්න මොහොත වල විකම ඒක නිරුද්ධ වෙනා මනායතෙන් තේරුම් ගන්නේ ඒ මනස හරිය නිරුද්ධ වෙනා කියලා ඉතාම ඉක්මනින් දකින්න විදියට සමථ විදර්ශනා තුළ උපරිම ශික්ෂණයටපත් වීම තමයි ධර්මයේ කියන්නේ. ප්‍රතිපලය කොහොමද? අකුණක් ගැහුවත් විදුලියක් කෙටුවත් ඒ සත්‍යයට බයෙන් බයෙන් ඇස් දෙක පියවෙන්නේ. ඒ මට්ටමට මිද තියෙනවා ආනන්දසේ කියන්නේ. සාමාන්‍ය හැඩ සූර්ය සඳහන් දෙකක් කියන්න පුළුවන්. නමුත් බය නිසා අර සත්‍යය හටගෙන තේරුම් ගන්නකොටම ඒක නිරුද්ධ වෙලා ගියක් කියලා මන වෙන්නේ කියලා දකින්න මට්ටමටම හිත දිනු කරගොත් මේ සමරහතන් හස්සේ කියලා කියනවා. අනේ සඳහා වේගවත් අප සමත විදර්ශනා තුළම අපේ ජීවිතයේ ප්‍රයත්න වෙන්න ඕන. වෙන ප්‍රශ්න තියෙනවද? රූපේ විතරක් නෙවෙයි හේතු ගණනාවක එකතුවකින් තමයි රූපයක් දැනගත්තේ. ඒකෝට වර්තමානයේ දැන් මෙතන රූපයක් තියෙනවා නම් ඒ රූපයට රූපේ විතරක් නෙවෙයි තමයි හේතු ගණනක් තියෙනවා. මේක මේ රූපයක් කියලා තීරණය වෙන්න ප්‍රධානම කාලයක් තමයි ඇස කියන එක. ඇසේ පමණට තමයි රූපය පේන්නේ. ඇස තීරණය කරන්නේ මනස පැත්තේ ටික. අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී හේතු ගණනාවක් තියෙනවා. අන්නේ මානසික ස්වභාවය අනුව ඇස නිර්මාණය කළ දුන්නා. ඇසේ පෙනෙන ශක්තිය අනුව තමයි මේ සතර මහා භූත රූපෙට මේ වගේ වටිනාකමක් ලැබුණේ. එතකොට මේ රූපේ රත්තරන් වුණත්, යකඩ වුණත්, මැටි වුණත් මේකෙන් අපේ ඇට එන්නේ වන් රූපේ විතරයි. රත්තරන් වාදනයක් අඩුවන්නේ වාදනයක්වත් ඇහැරෙන්නේ නැහැ. ඇහැරෙන්නේ වන් රූපේ විතරයි. වන් රූපයයි ඒකෙන් මේක හරි වැරදක්. ඊට පස්සේ මේක වනදක් හෝ රත්තරන් හෝ මැටි හෝ කොහොම අපි දාගන්නේ අපේ මන ඇතුලේ පැත්තේ. මන විඤ්ඤාණය පැත්තේ. දාගන්න විතරක් නෙවෙයි මේක රත්තරන් වුණත් ඇත්තටම රත්තරන් වුණත් අප මේක තේරුම් ගන්න මොහොතේ තේරුම් ගන්නේ අපේ මන විඤ්ඤාණය හැටම. ඒකට මේක සම්බන්ධ නැහැ ඒ මොහොතේ. එතකොට බාහිර රූපයකට පාදක උනේ අපේ අස්හානාදී ආයතන. ඒ ආයතන වල සම්බන්ධ උනේ මනස පැත්තේට. මනස පැත්තට අනුව ඇහැ නිර්මාණය කළ දුන්නා. ඇහැට අනුව මේ රූපයේ ස්වභාවය තීරණය කළ දුන්නා. ඇහැ රූපයන් දෙකම තිබ්බත් බෑ. ඒක විඥානය සම්බන්ධ වෙන්න ඕන. විඥානය සම්බන්ධ වීමෙන් තමයි ස්පර්ශය දිවෙන්නේ. ඒ ස්පර්ශයේ වේදනා චේතනා ආදී මූලික විග හටගෙන එතනම නිරුද්ධ වෙච්ච තැනක අප මේ මන ආයතනයෙන් තේරුම් ගන්නවා මේක රූපයක් කියලා. ඒක තේරුම් ගන්නකොට අවිද්‍යාවෙන් තේරුම් ගත්තොත් නැවත බාහ්‍ය රූපයට බාහිර ප්‍රයගෙන යනවා. ඒක නුවණින් තේරුම් ගත්තොත් ඔහු දකිනවා බාහ්‍ය රූපේ නිරුද්ධ වෙලා කියලා. ඔහු අභ්‍යන්තර නිරෝධයටපත් වෙලා ඔහුට ආය ආලන්න දෙයක් බාහිර ඉතුරු වෙලා නැහැ. අවිද්‍යාවෙන් දකිනවා කියන්නේ මේක දැනක් දැන් අපි දකින විදිය තමයි අවිද්‍යාවෙන් දකින විදිය. වෙන දෙයක් නෙමෙයි. දැනක ලෝකේ ඇසුරු කරන විදිය තමයි අවිද්‍යාවෙන් ඇසුරු වෙන අමුතේ කියන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ මේක දකින කලිනුත් තිබ්බා දකින වෙලාවෙත් තියෙනවා දැක්කට පස්සෙත් තියෙනවා. මේක යකඩ එක, මේක රත්තරන් එක, මේක වටිනවා, මේක සොරකම් කරන්න පුළුවන්, මේක කැඩෙනවා බිඳෙනවා. මේ ඔක්කොම කතා ටික අපේ අවිද්‍යාවේ පාඩම් මාලාව. විද්‍යාවේ පාඩම් මාලාව මොකද්ද? ශුන්‍යතෝ ලෝකනවෙකස්සු. මේ දකින, අහන, ගඳ සුවඳ විඳින, රස දැනෙන, කයට පහස දැනෙන මේ ලෝකය ඊට සාධක මොහොතක කලින් හටගෙන නිරුද්ධ වෙච්ච ලෝකයක් නැති ලෝකයක් අප ඇති කර ගැනීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අභ්‍යන්තරෙත් නැහැ, බාහිරෙත් නැහැ කියනකොට අපිට වාස් සැලකිලිමත් වෙන්න ඕන නැහැ කියන අන්තයක් නෙමෙයි මේ කියන්නේ. නැති කියන අන්තයට ගියෙලා උච්ඡේදයට යන්නේ නැහැ. හේතු ඇති කලින් හට ගන්නවා. හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. අප නැහැ කියලා විතරක් අන්තරේ ගියොත් මේ රූපය අපට ආයෙ බලන්න බැරි වෙනවා. දැන් මේ රූපේ නෑ කියලාම කිව්වොත් එහෙනම් ආයෙ බලන්න කොහොමද? වෙන කෙනෙක් බලන්න කොහොමද? ඒ මොහොතට හට ගන්නවා මේක. ඒ මොහොතට හටගන්නේ කලින් තිබෙන මෙතක අපේ වෙනෙන්නේ මේ මොහොතේ අපේ ඉන්ද්‍රිය සංයයන් අනුව මේ මොහොතේ නිර්මාණය කළේන ලෝකෙ. මේ මොහොතේ මට මේක පිටතලක. හැබැයි ඊළඟ මොහොතේ අපි දැක්කොත් මේක පිටතල නෙවෙයි. මේ පොඩ්ඩක් මල බඳල මේ දින මේක හත්තරන් කියලා ඊළඟ මොහොතේ මගේ මේකට හත්තරන් ලෝකෙ. එතකොට මේ මොහොතට මගේ ලෝකයට මේ සංඥාන ලෝකේ තමයි මේක. ඒක වෙන වෙනම ලෝකෙට වෙනස් ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ වෙනස් වුණත් නැති වුණත් සමස්ත යථාර්ථය තමයි අප නිතරම මේ භුක්ති විඳින්නේ නිරුද්වේත ලෝකයක් කියන කාරණය. ඒ ලෝකේ නැහැ කියන්නේත් නැහැ. ඒ ලෝකේ ඇත කියන්නේත් නැහැ. බුදුහාම ඉස්සම් පැහැදිලිව දේශනා කළා. ඉස්සංග පංචකයේ හට ගැනීම දකින්න කෙනා නැත කියන අංගය යන්නේ නැහැ. නාස්තිකවාදී කියන්නේ රෝපාදී ස්කන්ධ පංචකයේ මොහොතම නිරුද්ධ වීම දකින කෙනා ඇත කියන අංගය යන්නේ. මෙන්න මේ ඇත සහ නැත කියන අංග දෙකම එකම දර්ශනයකින් එකම මොහොතේ දුර වෙන දර්ශනය තමයි පටිසම්පදේ කියන්නේ. ඉදාපජකාරය කියලා කියන්නේ ආර්ය ඥාය කියලා කියන්නේ. අනේ ඒ දර්ශනය තමයි අපේ ජීවන දර්ශනය වඩපත් කරගන්න ඕන. ඒ දර්ශනය අපේ ජීවිත දර්ශනය වඩපත් කරනවා කියන අපි ලෝකේ ඇතයි කියන්නේත් නැහැ නැතයි කියන්නේත් නැහැ ලෝකේ සුදු උපේක්ෂා සාර්ථකයි. බාහිරට කිව්වේ බලනවා කියන එක තියෙනවා නමුත් වේදනපස්සන චිත්තානුපස්සන කියන මට්ටම දෙනකොට අර මුලින් වගේ එකට ලොකු අවධානයක් නැහැ. ඒක එන්නේ නම් සිරුම් වෙනවා. ඒක සිරුම් වෙනවා නමුත් ඒ ගැන හැඟීමක් අපිට තියෙන සදෙන්නේ දෙන්නේ. කොහේ කියත්තත් න්‍යාසයට තමයි යන්නේ. එතකොට ඒකෙත් ඉඳෙමින් අනිත්‍යම පස්සේ විහෙරති අසසිතානිසිකති පස්සසනිසිකති. අනිත්‍ය ගැන බලනකොට ස්කන්ධ පංචකයේ සංදේය බලනකොට මේ දෙකම තමයි. එතන සිහිය තියෙනවා ආස්වාස් ප්‍රස්වාස් කියන තවණන් තියෙනවා අනිත් දෙකම බලන්න. හැබැයි දෙන්නේ අනිත්‍ය තමයි ප්‍රකට වෙන්නේ. අනිත් දෙක ගැන අපි අවධානය දෙන්නේ. ඒතොර මෙතේ වෙන්නේ අර ආනන්දේ ගන්නකොට අපි හොඳට සති නිමිතේ ඉන්නවා. හැබැයි ටිකින් ටික ගැඹුරට යනකොට සති නිමිත සිවුම් වෙලා අර ඒන කාරණා ප්‍රකට වෙනවා. ප්‍රකට වෙනවා වගේම ඒක ඉවරණ එක්කමයි සති නිමිත තුන තාමි. සති නිමිතේ ඉන්නවා කියලා දැනෙන්නේ නැත්නම් අර බාහිරට ගිහිල්ලා බාහිරට කරනකොට ඒකට ප්‍රමුඛත්වය ලැබෙනවා. ලැබුණාට මේක සිවුම්ම මේ අවධානයත් එක්ක යන්නේ. දැන් ගන්නකොට අපි වාහනේ යනකොට වාහනේ වැස්සගන්නකොට අපි විශ්ේණේ වයිපරේ නාම නෝන් කරනවා. එතකොට විශ්ේණේ කරා අපි කොහෙද දැන් බලන්නේ ඉස්සරහා බලන්නේ තමයි ප්‍රයෝග කරන්නේ. කරනකොට වයිපරේ පිළිපැතර කරකැන්නේ. වයිපරේ කරකැන්නේ අපි දැන් ගන්නවා. වයිපරේ වේගෙන යනකොට මේ ගැන බලන්න ගන්නවා අපි යනකොට අනිත් වෙනම බලන්න ගන්නවා. අන්නේ වගේ තමයි අපි දෙකටම එක විට අවධානය යොමු නොකරට අපිට ඒකට අපි එකකට අවධානය යොමු කරන්නේ. එක විටම දෙකට කොහොමද අවධානය යොමු කරන්න බෑ. එතකොට සති නිමිත්ත කියන්නේ අපි ආරම්භ ගන්න අවස්ථාව අපේ හිත වේගෙන් යනවානේ. එක මොහොතකට සිද්ධානක් ගත වෙනවා. ධාන ජීවුම්දේ මේ කියන්නේ හැබැයි අප ඉන්න තැන ගැන සතිය ගැන අවධානයෙන් තමයි මේක කරන්නේ. සති නිමිත්ත හරහා තමයි අරමුණට යන්නේ. ඒ තරහා ගිහිල්ලා ඇවිදිනකොට ඇවිදින ගැන කවස්සනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් සති නිමිත්ත භාවිත නොකරන කෙනෙක් කකුලේ යටිපතුල් ගැන බලනවා එහෙම බලන්න පුළුවන්. හැබැයි සති නිමිත්තට ප්‍රමුඛත්වය දීපු කෙනා අර යටිපතුලේ ස්පර්ශයක් වේදනාවක් දැනුණත් ඔහු මේ හරහාම තමයි යන්නේ. හැබැයි මෙතෙන්දී අර නාමශාස්ත්‍රයේ තියෙන එක වාක්‍ය ප්‍රකට නැහැ. නමුත් ඒ හරහා සියොම් මතයට යනවා. මේක තියෙන වාසිය තමයි අර අප කියු වගේ අර සතු හැදෙන එක තමයි. දැන් අපි සැදීමෙත් නැතුව කියොත් මොකද වෙන්නේ? ඇත්තටම අර සතු හැදෙනාගේ වල්ගෙ ටික ගැටගහලා සතු හැදෙන අතරේ වගේ ඒ තැනට යනවා. බුද්ධාංශ තියෙන යනවා, ධර්මංශිකාරයට යනවා, ඉලියපතට යනවා. ඒ තැනවල ගිහින් ඒ තැනවල වෙලාවට වැඩ කරනවා. නමුත් අපිට සිත පිහිටක් තැනක් නැහැ. මෙන්න මේකෙන් තමයි ඇත්තටම අපට නියම විදියට සතිය තියෙන්නේ. මේක බොහෝ ගුරුවරු මේ ගැන අවධානය යොමු කරන්නේ නැහැ. ඉතාලම ටික දෙනා තමයි මේ ගැන අවධානය යොමු කරන්නේ. වචන දාසයන් අසල සඳහන් කරන මාක් වාග්යා සම්බුන්ගෙන් තමයි හුවක් අධ්‍යයනය කළේ. මම දෙකපාරක් පිළිගත්තේ නැහැ. මාක් වාග්යා කරන හැම සමාන ස්වාමීන් වහන්සේලාගේ එවරස් මට තේරුණ මේකේ යම්චලක අර්ථයක් තියෙනවා කියන එක. නම් ජනසීයට මේක බාධාවක් නම් මේක නොකර කෙනෙකුට සතිය දිනු කරන්න පුළුවන් නම් සීල සත්‍යෝ සෝකාකේපා කියන හරි කටවියාමු තේජෝ ආයෝ කියන හරි ජීවිත හානිය සම්මරණිය දන් කියන හරි ආහාරේ කටිපුල සංඥාව හරි කටවියාමු තේජෝ ආයෝ කියන හරි ඒ අරමුණු වල හිත පිළිතලා සතිය දිනු කරලා සමාධිය ප්‍රඥාව කරා යන පුළුවන් නම් කෙනෙක් එහෙම කියන ගැටලුවක් නැහැ. මේක කරදරයක් නම් නමුත් මට හිතෙන්නේ මට පේන විදිහට මේ හරහා ගියොත් අපිට තියෙන වාසිය තමයි මේ සති නිමිත්තට ගුරුමාන පස්සේ තියෙන ලොකුම ප්‍රතිලාභය තමයි ඇත්තටම අපි භාවනා කරන ටික වෙලාවන්නේ පරිණම භාවනා කරන අපි ටික වෙලාවයි. අපි යන්නේ කැමලක් නිකන්නේ ඉන්නේ වෙන වෙනකට කරගෙන ඉන්නේ. නමුත් සති නිමිත්ත කුම් කරපු කෙනාට හැම වෙලාවෙම වැඩක් වෙනකොට හැම වෙලාවෙම ඌගේ සිහිය නුවණ තියෙනවා. හැම වෙලාවෙම ඌට ආශාවක් තියෙනවා. හැම වෙලාවෙම ඌට නැතරණක් තියෙනවා. හැම වෙලාවෙම ඌගේට කෙලසක් එනකොට ඇත්තටම මේ සදිනිමිත්තෙන් පටන් ගන්න එක දිනුවාට පස්සේ ඔහුට තියෙන ලොකුම ප්‍රතිලාභය තමයි ඔහු ක්‍රමයෙන් චිත්තානුපස්සනාවට එනවා. චිත්තානුපස්සනාවට එනවා. මොකද චිත්තානුපස්සනා කියලා කියන්නේ සරණං වාචිත්තං සරණං චිත්තං පදානාති වේතරාං වාචිත්තං වේතරාං චිත්තං පදානාති සදෝ සම්මාචිත්තං සදෝ සංචිත්තං පදානාති වේදෝ සම්මාචිත්තං වේදෝ සංචිත්තං පදානාති සමෝහං වා වේතමෝහං වා සමාහිතං වා අසමාහිතං වා සංචිත්තං වා විචිත්තං වා මහජතං වා අමහජතං වා සෝත්තරං වා අනුත්තරං වා කිහිල්ලා විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තං පදානාති අයිමුක්තං වා චිත්තං අයිමුක්තං චිත්තං පදානාති මෙතෙන් දැනගන්න මේක පුළුවන් වේගින් තමන්ගේ හිත දිනනවා ඒ විතරක් නෙවෙයි තමන් මෙතෙක් අහලා තියෙන ධර්මයේ ඉහළම කරුණු ටික මේ සති නිමිත්තත් එක්ක එකට ගමන් කරනවා. සති නිමිත්ත කාලය දිනු කරාට පස්සේ විශේෂයෙන් අපි නුවණක් දිනු කරන්නේ අඥා ඉන්ද්‍රිය කාලය දිනු කරගෙන අහු කෙනෙක් නම් ඔහුට වේගයෙන් විදර්ශනා වැඩෙනවා මේක. සති නිමිත්තගෙන ස්කන්ධ ධාතු ආයතන නාම රූප මේ ටික සමගය වය සමගය ධර්මාන පරිසිද්ධි වය ධර්මාන පරිසිද්ධි සමගය ධර්මාන පරිසිද්ධි වය ධර්මාන මේක තමයි ඊටත් උඩ වඩන්නේ. ඒ වඩන එකේ රිසල්ට් එක බලන කොහොමද? අර චිත්තානුපස්සනෙන් බලනවා මේ වෙලාවේ සිද්ද විමුක්තං වා චිත්තං විමුක්තං චිත්තං පදානාති අවිමුක්තං වා චිත්තං අවිමුක්තං චිත්තං පදානාති කියන හොඳට තමයි බලන්න. මේ විනාවේ සිත සතර මහා භූත රූපණින් මිදෙලක නැඳ තියෙනවා. මේ විනාවේ සිත නාමයන්තෙන් මිදෙලක නැඳ තියෙනවා. මේ විනාවේ සිත නාම රූප දෙකෙන්ම මිදෙලක නැඳ තියෙනවා කියලා ඔහු හොඳට බලමින් වාසය කරනවා. වේගයෙන්ම ඔහුගේ සිහිය නොන දිනවල මෙතේ. තමන් මේ වන විට දන්න ඉහළම ධර්ම කරුණත් එක්කයි ඊළඟට තමන් ජීවත් වෙන්නේ. අන්න ඒකට මේ සතිනිමිත්ත බෙහෙවීම උපකාරක් වෙනවා. එහෙම නැත්නම් අපට පිළිගන්න සිටින තැනක් නැහැ. භාවනා කරන වෙලාවට ඇස් දෙක පියාගෙන ඒ පාළෙන් ඉන්නවා ගෙපේන කොහෙද ඒක තියෙන්නේ කියලා දන්නේ නැහැ ඉබස. දැන් මේ කට්ටේ ඉන්නකොට දන්නවා Taman නිින්ද ගියත් ගම දැන් ඉන්න කියලා කිව්වා. Taman ඊට මාපුලා වෙන්නේ නැහැ පොඩ්ඩක්. හිතට වංචනික ධර්ම එන්න බෑ කොහොමවත්. හිත නිලින වෙන්නේ නැහැ මේක. ඔව් මේ වෙලාවේ කතා කරත් මෙතන ඉඳ තියන්න තමයි ඉන්නේ. කෙනෙක් දැනගත් තනවා දැන් මනිනවා මගේ දෙද රාග දේශයක් ආවද නැද්ද තමයි දන්නේ. කෙනෙක් දකින්න දකින්නකොට දැන් රාගයක්ද නැද්ද? දැන් මෝහයක්ද නැද්ද? ඔක්කොම තමන්ගේ මනසම මයින්ඩ් එකම රීචර් කරන ගොල්ලෙක්. එකට කෙලෙස් ඇති නොවන විදියට සියයෙන් සම්මා වායාමය වේගවත්වම ක්‍රියාත්මක කරන්න පුළුවන් මෙන්න මේ දෙක. නිසා කාලයක් කරන බලන මේක ටික ටික මුලද ටික අමාරු තමයි. නමුත් අමාරුවෙන් හරි මේක කරන්න බලන්න කරාට පස්සේ මේක තමන්ගේ යාළුවෙක් වෙනවා. සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් එක තමයි යාළුවෙක් කරගන්නේ. මේක හොබි එකක් කරගන්නවා. අපි යාළුවෝ විනෝදාංශ බාහිරින් නැගෙන යන්නේ. මුද්දරේ දුක ගන්නවා. යහළුවෝ අඳුනා ගන්නවා. බඩමුට්ටු වල දුක කරනවා. මල් පැල හිටවනවා. නේද? නොයෙක්ද තනමි විනෝදාංශ වලට සින්දු අහනවා. ඒක කොම් බාහිරනේ. දැන් ඒක කොහොමද වර්තමානයේ තියෙන ඉන්ටර්නෙට් එකක් එක්ක Wi-Fi නැති වෙච්ච ගමන් ඉන්ටර්නෙට් නැති වෙච්ච ගමන් ගෙදර හරියට මලගියක් වගේ සම්පූර්ණ අපි බාහිර හතරේ ඇතුළේ ඉන්නේ. මෙන්න මේ ලෝකෙින් මිදලා සැබෑසම තමා සමග ජීවත් වන්නට හිත මිතුරු අපි හිත මිතුරන් හැගෙන බාහිරට යන පොදේ ඇත්තටම හිත මිතුරන් වෙන්නේ. හිත මිතුරු කියන්නේ මොකටද? හිතට මිතුරු වෙනවා. තමන්ගේ හිතටම තමන් මිතුරෙක් හදාගන්න එක. ඒ මොකද්ද? ඒ තමයි සතිමත් බව. මයින්ඩ්ෆුල්නස්. අන්න එදාට අපි මේ බාහිර යාළුවෝ පස්ස යන ගැටේ ටිකෙන් ටික අඳුනගන්නවා. දැන් අපි යාළුවෝ ආශ්‍රය කරනවා කියන එක නෙවෙයි. අපිට මිනිස් වෙලා ඉන්න ඕනේ යාළුවෝ ඉන්නවා. හැබැයි අපි යාළුවෝ මත අපි ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. යාළුවෝ නෙමෙයි අපි අවසාන සතුට දින සාධකය. අපි සතුට විඳින සාධකය අත්දීපා දිපෙන්න තත් සරණානාන සරණජීව විදියට. ධම්මදීපා දිපෙන්න ධම්ම සරණාන අනිසරණජීව විදියට. අප තමාගේ හිතම ධර්මයෙන්ම දැන් පිළිසරණ කරගෙන වැඩි දෙයක් තියා අපේ ශරීරයේ රෝග සම්පන්නිය නිරෝගීකම යෝනිභාව මතවත් නෙවෙයි අපේ සතුටේ දාරදී. ඉතින් අපේ සතුටේ තියෙන තනිකරම මේ සම්මා සතියත් එක්ක යන ආරසනික මාර්ගයේ තමයි තමයි ජීවිතයේ සැබෑම පිළිකරන සැබෑම මුද්‍රාවක්. සමේ ආසිතු නිතර හිත තියාගෙන ඉන්න කතා වා කරනකොට විශේෂයෙන්ම කතා කරනකොට නම් මේක අමාරු තියාගන්න. නම් කතා නොකර අනිත් දේවල් කරන හැම වෙලාවෙම බොහෝදට අපර මෙතන තියාගන්න පුළුවන්. ටික ටික කොහොම කරන බලන්න මොලිට ටිකක් කම්ප්ලෙක්ස් වෙනවා තමයි. ආලෙන් කරනකොට පුරු වෙනවා නේද? ආලෙන් කරනකොට පුරු වෙනවා. හැබැයි කායන පස්සන කොටස තමයි හුඟා සදින්නෙත් අපිට හොඳට ප්‍රකටව පේන්නේ. චිත්තන පස්සන, ධමාන පස්සන වලට අනුව ටික ටික සිුම් වෙනවා. සිුම් වුණාට අරක අත්හරිනත් එකමයි මෙතන තමයි එන්නේ. තමාට ඉන්න පිළිසරණක් කොයි වෙලෙත් තියෙනවා. ආශාස ප්‍රසාස කරන කොටත් ඇත්තෙම අපේ ආශාස ප්‍රසාසයට වඩා අපි අවධානය යොදන්න තියෙන්නේ විශේෂයෙන් කාණපස්සන කොටසදී. දී සතවට සතෝපස්සති දීගම්වා රස්සම්වා සම්බකය පරිසංයේදී අස්සම්බය කාය සංකාරම් මේ හතරේදී වැඩිපුර අවධානය දෙන සති නිමෙතේ. පැහැදිලිව උදාහරණයක් තියෙනවා. මාසති වන්න සෝත්‍රයේ තියෙන අර දීගං වාංශන්තෝ දීගං අංශාමිත පදහත් කියලා ලීයන වඩුවේ ලී කොටයක් අර උඩ අට්ඨාලේ මත තියලා අර ලීනන තැන කෝලකාර කියන කලනෝලේ කලෝපණි අර නෝල් පාරව තමයි තියෙන්නේ. එතකොට අර කලනෝලට හිත තියෙන එක හරියට සතිනිමිත්ත කියත උඩ උඩ මහාන ආරිකේ මොකද්ද? ඔබේ උස්මාරය කරගන්නේ. එතකොට කියත දිහා කියත උඩ පාට යන දිහාවත් අත දිහාවත් මේ බලන්නේ. බලන්න මොකද? ඔවර කලන මොල සතිනිමිත තන තැන තමයි ඉන්නේ. හැමයි තමයි ගන්න විදිහට පහට යනවා කියලා ගන්නවා. අර ඉන්ස්ක්‍රීන් එක හරහා වයිෆයි ඈතේ වාහනේ බලනවා ඉන්ස්ක්‍රීන් එකෙන් බලනකොට ඇන්චර් පොයින්ට් එක වගේ තමයි ඇත්තටම සතියින්ද. අර වයිපරේ වගේ තමයි ඇත්තටම ආහාර සතියේ. ධානපතන කොටස් මම කියන්නේ. එතකොට වැඩිම ගන්න තියෙන පොයින්ට් එකට ඉස්සරහා බලන්නේ ඉන්නේ වයිපරේ බලන්නේ අපි කවදද? වයිපරේ බලන්නේ වාහනයක් වෙනවා. නම වයිපරේ කරකැවෙන වේගය මොකද දන්නවද? වයිපරේ ඔක්කොම තොක්ම කියලා දන්නවද? වේගය නම් දැන් වේගය වැඩි. දැන් වල සමත් කරන තවත් කරනවා කියලා දන්නවද? ඊට පස්සම කියන්නේ ආයෙ නැත්නම් ආයෙ වැඩිත් වෙනවා අපි. ඒක ඔක්කොම අපි දන්නවා. දැනගත්තට අපි ફોකස් කරලා තියෙන ඉස්සරහ. එතකොට නැස්ස කායලා වයිපරේ ඔක්කත් අපි ඉස්සරහ ගන්න තමයි. ආනාපානසතිය නැති වුණත්, ඉරියව්වතිය නැති වුණත්, මෛත්‍රී භාවනා නැති වුණත් අපි ඒ සතියෙ මෙතේ ඉන්නවා. දැන් සී මෙතන තමයි සීදී. ඔහොම නිහිරෙ ගිහිල්ලා හැම තේකම සීය බාහිර ලෝකයේ පේනකොට භෞතික ලෝකය දන්නවා. මේ බාහිර ලෝකයක් පේනකොටම මේ පැතර හිත ගියෝ කියලා දන්නවා. සමෝහම වාචිකක් නැත්නම් අයෝ සමාජිකක් කියලා දන්නවා. මේ ලෝකයේ මානසික නිර්මාණය කරගත් ලෝකයක් දැන් මේ තියෙන්නේ රූපේ නිරුද්ධ තැනක කියලා බාහිරම දන්නවා. මේ සමෝහම වාචිකක් නැත්නම් විමුක්ත වාචිකක් තමයි දැන් ලෝකෙින් මිදලා. ලෝකෙින් මිදලා කියන්නේ ජරා මරණ දෙකෙන් තමයි දැන් නිදහස් වෙනවා කියලා දන්නවා. යම් කිසි වෙලාවක තමාගේ සිත බාහිර රූපයක් ඇතැයි කියලා ගන්නව නම් ගන්නේ අවිද්‍යාවෙන්. බාහිර රූපයක් ඇතැයි කියලා ගන්නව එකම භවයේ නිර්මාණය වෙලා ඒක කර්ම භව බවට පත් වෙනවා. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනන්දාවි සංඛාරස් කරනවා. ඊටන් රූප විදියට උප්පති භවයේ කාම භවයේ රූප භවයේ රූප භවයේ අපේ උපසහසිතී මේක කවර සත්‍ය පුද්ගලික වෙන දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධර්මයක ප්‍රතිඵලයක්. මේක තේරෙනවා එකම හැම මොහොතෙම ස්පර්ශ නිරෝධයේ හිත තියලා සලායතන නිරෝධයේ හිත තියලා නිතරම තමන් නුවණින්ම වාසය කරනවා. ඒ නුවණින්ම වාසය කරන්න මේ සති නිමිත්ත අමාරට මහත්සේ උපකාරවත් වෙනවා. දැන් ප්‍රශ්න තියෙනවද? හන්දකෙදුනි ආලෙන් වගේ ලෙලියා. එහෙනම් මෙතන ආසන් කරමු. ඉතින් මේ වැඩසටහන සඵල කරගන්නට උත්සාහ කරන ලෝකවේ නායක සංජයන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමීන් වහන්සේලාට ඒ සඳහා උපකාර කළ ගිහිපිනතුන් හැමදෙනාටම නිරුක් නිරෝගී සම්පන්නයේ කෙරෙහිමය කරකේවා කියලා අප්‍රඥා සිතින් ආර්ථනා කරනවා. මේ සියලුකින් අප නමින් මේ ඥානීය උත්සවයට ආනෝදාන සෝපත්තේවා සුභිනාම වේවා. යැයිගේ සතර ජීවිත සෝපත්තේ අනිවාර්යෙන් මේ සාදු කිරීමේ ඥාන පිට ගුණ වදනා කරනවා. සාදු සාදු සාදු. මේ සියලු කුසල වලින් සම්මිශ්‍ර දෙවියොත් මේ විමාන වදන් වල ඉරිසවර්ධනය කර ගන්නවා. සාසනය සම්පූර්ණ ලෝකයට හැදෙන වාදින දෙමින් අපේ දෙවි සෝමයා වදනා කරනවා. සාක්ෂාත් කරගන්න මේ සියලු සල්වා වෙන දයාකරන හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පරිසංච නින්දුක්ඛං භයං පරිසංච නිම්මයං සෝකං පරිසංච නිසෝකං හන්තු සම්මේති පානිනෝ දුකින්තේන සම් දුකින්නිදෙන්වා දියෙන්තේන සම් දිය නැතිදෙන්වා සොමින්තේන සම් සොන්නස්දෙන්වා නිදෙන්නේ හැම සම් සුවපත් දෙන්වා. හැම දිනකම ඉරවත්